සම්මා සම්බුදු සරණයි. අපි අතිශයින්ම කෘතඥතාපූර්වකව ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් තථාගතයන් වහන්සේට අපි ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රණිපාත කරමු, අභිවාදනය කරමු. මේ අද සාකච්ඡාට තියෙන ශීල විසුද්ධිය එයින් 48ක්ම කියන්ට වෙන්නේ මෙහෙම තියෙනවා කියලා පමණයි. නමුත් අප ගමන් මාර්ග යන විට දැනෙන හෝඩුවාවල් අවතීර්ණ වීම අනුව කතා කරන්න පිළිවම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය පමණක් අපි කතා කරමු. දානි තැන දෙයක් මගේ අප දැන් දන්නවා. සීල විසුද්ධිය කියනකොට අප දන්නවා කෙරෙන්න ඕන විදිය. නමුත් ඒ කිලිට වීම කොච්චරද, කැඩීම් බිඳීම් කොච්චරද කියන එකත් අපි දන්නවා. එලෙසින්ම චිත්ත විසුද්ධියේදී අප දන්නවා ඒ ධ්‍යාන පිළිබඳ කතා කරන්නේ. එතකොට සමාපatti වශයෙන් ගත්තොත් අටක් ගැන කතා කරනවා. ඒවා අප නම් වශයෙන් දන්නවා. පරිසම්බිදා මග්ඥානවත් අපි දන්නවා. මේ විදිහට නේද සමාධි ඥානේ පහළ වෙන්නේ කියන ඒව ඔක්කොම අපි අහලා කතා කරලා තියෙන සියදහස්වර. ඒකට ඒ විදිහට නොයා අපිට කොහොමද මේක තේරෙන්න ඕනි කියන එක අපි ටිකක් හිතලා බලන්න ඕනේ. කතා කරන්න ආද ඇතුළු චිත්ත විසුද්ධි කියනකොට අප දන්නවා සීල විසුද්ධි කියනකොට චර්යාවන්ගේ පිරිසිදුකම කියන අපි ඉගෙන ගත්තා. කරන වැඩවලයි කරන කතාවලයි ඒ වගේම ලෝකයේ තියෙන එක පරිභෝග කරන හැටි ඉන්ද්‍රිය හයින්ම ඉන්ද්‍ර සංවර සීල වගේදී ඒ ඉන්ද්‍රිය හය පරිම් ලෝකේ පරිභෝග කරනකොට පාවිච්චි කරනකොට නිබ්බාණය ඇහිරෙන්න නිබ්බාණයට බාධා වෙන්න ඉඩ නොවන විදිහට ඒක පාවිච්චි කරන හැටි අපි ඉගෙන ගන්නවා. චිත්ත විසුද්ධි කියනකොට දැන් අර අපි ඉගෙන ගන්නෙ අඤ්ඤමඤ්ඤ පච්චේ කියලා එක. පුරේජාත පච්චේ කියලා ඉගෙන ගත්තා. ඒ කලින් මතුවෙච්ච දේ ඊළඟ දේට උදව් වෙනවා. නැත්තම් අර කලින් කළ දේ මේකටත් උදව් වෙනවා. එතකොට විපස්සනාවත් සමාධියට උදව් වෙනවා. සමාධියත් විපස්සනාවට උදව් වෙනවා. එතකොට චිත්තවිසුද්ධි කියනකොට දන්න අප කාටත් තියෙන සිතක් කියලා එකක්. ඒක දන්නවා. ඒ සිත ලක්ෂණ මිල හෝ කැත වෙලා තේන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාඳුරු දේශනා කරන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං. චිතේ මුල්ම ස්වභාවයේ ආලෝකවත් නැත්තම් ප්‍රභාස්වරයි. ඊළඟ වචනේ වැදගත් අප දන්නවා ආගන්තුකේහි අලුතින් එන. ආගන්තුකෝ කියන්නේ ඇවිල්ලා යන්න එන ඇත්තුනේ. ඇවිල්ලා යන්න එන උපක්ඛිලේසේහි කිලිටු වර්ග වලින් උපක්ඛිලිටා කිලිටු වෙලා තියෙන කිලිටු වෙනවා. ඊළඟ දෙවෙනි අපි අහලා තියෙන එක පබස්රං ඉදම් භික්ඛවේ චිත්තං. මේ භික්ෂුර මේ චිත කියන එක ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර කියන්නේ අපි හිතුව එළිය විහිදුවනවා වගේ. නැත්තම් කිලිටු නෑ, සුදු බ්ලැන්ක් පේපර් ෂීට් පේපර් එකක් වගේ. තංචකෝ ඒක තම ආගන්තුකේහි අලුතින් ඇවිච්චන උපක්ඛිලේසේහි විප්පමුත්තං. ඒ හිත විප්පමුත්ත වෙනවා. ඒකෙන් අයින් වෙලත් ඉන්න පුළුවන්. එතකොට හිත කියන එක කිලුටු වෙලා පවතින්න පුළුවන්. කිලුටු නොවි පවතින්න පුළුවන්. ඒක වැදගත්කම බුදුහාමුදුරුවෝ ඒ සූත්‍ර පෙළිය අඟුත්නිකයි මුල්ම කොටසේ අච්චරා සංඝාත වග්ගයේ තියෙන්නේ. නැත්තම් පණි හිත වර්ගය තියෙනවා ඒ දෙකේම තියෙනවා මුලට අගට අගට මුලට ඊළඟ එක ඔන්න හොඳට අපි අහලා තියෙනස තේරුම් ගන්න මේ මේක තේරුම් ගන්න නෙවෙයි මේ රිසර්ච් එකක් කරනකොට වගේ තීස් එකක් ලියන්න වගේ ඩිසර්ටේෂන් එකක් ලියන්න වගේ නෙවෙයි අද අපි මේක කරන්නේ අපි මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් ඕනොන්ට බලයක් සපයා දෙනවා මාර්ගයක් හොයලා දෙනවා මේක කරමුයි කියලා කියනවා ඊළඟට දැන් මේ චිත්ත කියන එක කාටක් තියෙනවා මේ කතා කරන්නත් ඒ චිත්ත භාවය තමයි සංඥා වලින් නාම රූපත් එක්ක එකතු කරලා මේ වැඩ කරගෙන යන්නේ මේ වෙලාවේ. ඒතර පබස්සර මිදම් භික්කේ වේ චිත්තං භික්ෂුරුනේ චිත කියන එක ප්‍රබාස්සරයි තංචකෝ ඒක ආගන්තුකේහි අලුතින් ඉඳහිට ඇවිත් යන ඇවිත් යන්ට යන උපක්කිලේසේහි කිලිටු වර්ග වලින් උපක්කිලිත්තං කිලිටු වෙලා තියෙනවා. අනේ ඊළඟ පදේට ඊළඟ දේශනේ තං ඒ බව අසුතුවා පුතුජනෝ. දැන් මෙතන අසුතුවා පුතුජනෝ කියන කට්ටියක් ඉන්න බෑ මේ විදිහට අපි දන්නේ හින්දා මේ අත්මේස්කර සම්බන්ධ වෙන අය අතර අසුතවා පුතු ජන වෙන්නේ ඉන්නේ. නමුත් ඒකට දෝලණය වෙන වෙන්ටි ඉඳ තියෙන ස්ත්‍රින්ටත් පුළුවන් අපි දන අපේ මනසත් ඒ පැත්තට දෝලණය වෙන්ටි ඉඳ තියෙන. ඒ බව දහම් නොදන්නා මේ මාර්ගයට අවතීන නොවිච්ච ඇත්තෝ පුතු ජනයන් පොදු ජනතාව දන්නේ නැහැ. තස්ම ඒ නිසා ඒකෙහිඳ අසුතවතු පුතුජනස්ස මේ දහම් දැනුම නැති ආර්ය මාර්ගයක් ගැන හෝඩුවාවක් නොලබපු පොදු ජනතාවට චිත්ත භාවනා නැතිදි වදාමි මේ චිත කියන එක ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක් කියන අවබෝධය නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට භික්ෂුවරුනි මා පාලිය අයින් කරන්නම් භික්ෂුවරුනි මේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි ආලෝකවත් කිලුටු නැ ඒක අවිත්‍යන්ත එන උපක්ඛිලේශයන්ගෙන් අයින් වෙන්න පුළුවන් ඒකට තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේශේ විපමුත්තා ඒකට ඒ හැකියාව තියෙනවා තං සුතවා අරිය ශාවකෝ සුතවත් ආර්ය ශාවකයන් අපි ඒ ගොන්නත අපි දාගන්න උත්සාහ ගන්න ඕනේ ඒ ගොන්න ඉන්නේ කෙනෙක් හිතන්න ඕනේ ඒ අභිමාන ආධ්‍යාත්මික අභිමානය ඒක වැරද්දක් නෙවෙයි ඒකෙන් තමයි හිරියොතක් ප්‍රකෙන්නේ ඒ අභිමානයෙන් යුතුව අපි දාන බුදුහාර කියන සුතවා අරිය ශාවකෝ යථා භූතම් පජානාති ඒ බව හොඳට අවබෝධ කරගන්නවා මොකද අවබෝධ කරගන්නේ චිත්ත ස්වභාවය කියන එක කිලිටු වෙලම ඒක සුද්ධ කරගන්න පුළුවන් දැන් සුද්ධ කරගන්න මහන්සි වෙන එක නෙවෙයි කතා කරන්නේ නෙගටිව්ස් පැත්ත නෙවෙයි හිතන්නේ මේ බුදුබණ මේ හිතන්නේ එතකොට තස්ම ඒ නිසා ඒ කියන්නේ මේක අහලා තියෙන නිසා අහලා විතරක් නේ දැන් ඇතුළට ගොහින් බලන්න ඕන තමන්ගේ තුලට අපි කවුරුත් භාවනා කරන්නේ නැත්තුනේ මම විශ්වාස කරන හැමයි කියලා. එතකොට එතකොට අපට තේරෙනවා දැන් නොතිබෙන දේවල් ඇවිත් යනවා. දේශයන් ඇවිත් යනවා. තියෙන්නෙත් නෑනේ දේශය කියන එක එකයි ආගන්තුක කියන්නේ. ඇවිල්ලා බෙල් එක ගහනවා කලබලයක් කරනවා යනවා. අර ගුරුතුමන්ලා කියන සමහරට කෑම කන්න පල්ලික උත් එයාට කන්න දුන්නොත් ඊළඟ දවසෙත් තේ. කවුරු වුණත් එහෙම හංගන්නේ කුණා කෑ දුන්නොත් ඊළඟ දවසෙත් තේ. මේ හංගන්නට බල්ලත් නොදීන් දි කියනවනේ. මේ ඒ වගේ අපි එයාට තැනක් දෙනවා. ඇවිල්ලා වාඩි වෙන්න අපේ ගෙදර. මොකද ඒයා ආවහම ගෙදර පාට වැටෙනවා. රාග පාට වැටෙනවා. ද්වේෂයෙන් පිච්චිල යනවා. ඒවට කැමැත්තකුත් තියෙන බව තේරෙනවා. අර මාන වගේ දේවල් නිසා පවතින්ට ඕන භවතණ්හා නිසා. එතකොට නමුත් ඒ කට්ටි ඇවිල්ලා ඉන්නේ නැහනේ. දැන් කොච්චර රාග ඇති වුණාද, කොච්චර ද්වේෂ අපට ඇතිවිලා තියෙනවද? එකතරයක්ද, දෙතරයක්ද, දහසරයක්ද, සීසරයක්ද, ලක්ෂසරයක්ද, කෝටිසරයක්නේ. නමුත් දැන් නැහනේ ඒවා. ඒකෙන් තේරෙන්නේ ඒ ඇත්ත අපේ දිත්ත ආව ඇවිල්ලා ගියා. ඒ ඇත්තන්ට ආදරෙන් සලකල තියෙන නිසා ආයෙත් එන්න කැමති ඒවා. ඒ නිසා සුතවත් ආර ශ්‍රාවකයාට චිත්ත භාවනාව තියෙනවා කියලා මම කියනවා කියලා. ඒ දැන් අපි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියන අපි බුද්ධ ශ්‍රාවකයන්, අපි බෞද්ධයන්, අපි එහෙම හිතනවානේ අපි. දැන් ඒකට අපි මේක දැනගන්න ඕන. බුදුහාම කියනවා මේක පුළුවන් කියලා. ඒකට මට පුළුවන් කියලා කිව්වොත් මම ඒක චිත්ත විසුද්ධියකට මම මුල පුරනවා, මුල්ගල් තියෙනවා. තතනන්නේ නැහැ. මේක අමාරුයි තමයි. ඒක අමාරු නැත් ඒක හරියට අර මාතෘභාවයේ ලබන්නියක් ඒ වේදනාව සන්තෝෂෙන් දරන වේදනාවක් දරනවා නම් නමුත් පලාපොරොත්තුවක් තියෙන නිසා ඒ දරු සම්පත ගැන. ඒ වගේ දුකක් විඳින්න ඕන නමුත් අර ඒතං සම්තං ඒතං පනිතං කියන නිරෝධ සංඥා විරාග සංඥා එක්ක ගිහිල්ලා ඒක සතුටු වෙන්න ඕන. අපි ඒකේ පස්සේ ආයෙත් කතා කරමු පීතිපස්සන්ති. ඊළඟට මං කිව්වම ධ්‍යාන ගැනම නෙවෙයි කතා කරන්න එතකොට. චිත්ත විසුද්ධිය ගැන අපි ඒ විසුද්ධි හත ගැන ගොඩක් ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 7 8 තිස්සේ මේ සාකච්ඡා වාරම කතා කරලා තියෙනවා. ඊළඟට මේ බුදුහාමුදුරු බලන්න කොච්චර හොඳ දෙයක්ද කියන්නේ. ඒක අපට කොච්චර ධෛර්යයක්ද කියලා හිතලා බලන්න. අහලා තියෙනවානේ අපි අසුරුසන කියන එක. අසුරුසන කියන්නේ අර මෙහෙම අපි කරන්නේ අන්න ඒක. අර බල්ලෙකුට කතා කරනොත් එන්ද කියන්නේ අන්න ඒ වගේ. නැත්නම් අපි එහෙම කරනවා. ඒකට තමයි අසුරුසන කියන්නේ. මහපටගිල්ලයි මැඳගිල්ලයි අරගෙන අර වෙදගිල්ලේ තද වුණාම අල්ලට ඒතන ඒ මැද්දට එන ශබ්දිතු අක්ෂරා සංගාත කියන එක ඉක්මනින් කරන්න පුළුවන් නිරෝගී කෙනෙක්. අත්‍රා සංඝාත මත්තම් පිචේ භික්ඛවේ භික්ඛු භික්ෂුවරුනි මේ සත්‍යාබෝධයේ සඳහා උනන්දු වෙන දිවිය කැප කරන කෙනෙක් ඒ අසුරුසනක් ගහන කාලයක් අපි දැන් අසුරුසන කියන එක කිව්ව මොකද්ද කියලා පඨමං ඥානං භාවේති ප්‍රථම ධානයේ වඩනවා නම් ඒ කියන්නේ අර පංච නීවරණගේ හිත සුද්ධ කරගන්නවා නම් තත්පරයකට ආව. ඕක වෙනවා අපිට. ඒ හෝඩුවාව හොයා දැනගන්න ඕන. ඒක ලෝකෙට කියන්න නෙවෙයි. ආ මම මේකට එනවා. අකින් ඒකට නෙවෙයි දැන් ඉන්නවා. ඒ පැත්තෙන් බිඳුවට අපි ඉන්නවා. නමුත් අප කවුරුත් ඒක අත්දකලා තියෙනවා. එතකොට බුදුහාම කියන්නේ මේ අච්චරා සංඝාතයක් මේ පතමජ්ජානේ කියන එක අත්දකින්නවා නම් මම ඒක මේ අද පමණක්වා කියන භාවීති කියන එකට අයං උච්චති භික්ඛවේ භික්ඛු අරිත්තඥානෝ විහෙරති. මේකට කියන්න පුළුවන් භික්ෂුරුනි ඒ සත්‍යාබෝධය සඳහා යන්නේ කෙනා ධානයේ අත්තරපු නැති කෙනෙක් කියලා. ධාන මාර්ගයේ හිස් කරපු නැති කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ තත්පරයකට ඒකට එනවා නම් එයාට කියන්න පුළුවන් සත්තු ශාසන කරු තමන් බාරගත්තේ ආධ්‍යාත්මික ශාස්ත්‍රුන් වහන්සේගේ සංසාර ගමනේ ඉවරයක් කරගන්න මම කෙනෙකුට බලාපොරොන්දු වෙලා තියෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ජී කියන දේ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඕවාද ප්‍රතිකර උන්වහන්සේ දුන්න අවවාදයට අනුව පිළිපදින කෙනෙක් බවට පත් වෙනවා. අන්න අපි අපගෙන ආධ්‍යාත්මික අභිමානයක් ඇති කරගන්න පස් ගහන්න දෙයක් නැහැ. ආපු අනේ බෑ කියන දෙයක් නැහැ දැන් අපිට. ඒකයි බුදුහාම මේකට උනන්දු කරවන්නේ. දැන් ඒක අර පැවිද්ද බව ලැබපු භික්ෂුන්ට කියන සයත්තු කියන අමෝඝන් රත්ත පින්දම් බුඤ්ජති. එයත් තෝ ණය නැති කෑම වේලක් තමයි කන්නේ. නැත්තම් anu දෙන කෑමකට ණය ගවන්න වෙන කවදාහරික හරියට කෙරෙන්නේ. කෝපනව ආදෝයේ නම් බහුලී කරොන්ති. බොහෝ කරනවා නම් බොහෝ විත් බොහෝසෙයින් ඒ ධ්‍යාන මාර්ගයේ තෙන්ට හදනවා නම් ඒගෙන ආයි කතා කරන්න කියන්න දෙයක් නැහැ කියනුම කවරේද කියලා. ඒ එතකොට දැන් අප මේ චිත්ත විසුද්ධිය කියන එක ලබන්ට පුළුවන් දෙයක් කියන එක අපිට දැන් තේරෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා අපිටත් හෝඩුවාවල් තියෙනවා. තත්පරයකට හරි ඒ හෝඩුවාව තියෙනවා අපිට දැනিলা තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විශේෂයෙන් උද්ධච්ච වගේ දේවල් වලින් උද්ගතභාවය තම හුඟක් සමහර විත්තේ මේ චිත්තවිසුද්ධියට බාධා පවුනන බව පේන්නේ අනිත් ඒවා ඒකට උනන්දු කරන අඤ්ඤමඤ්ඤ පටිගෙන ගන්නට ඕනේ. ඒකිනුත් අයින් වෙච්ච වෙලාවල් අපට තියෙනවා. හුස්ම ටික ගැන විතරක් තේරෙන සත්‍තර තියෙනවා. ඒ ගැන වචන නැති සත්‍යයක් අපි දැක් අද්දකලා තියෙනවා. ඒක තමයි චිත්තවිසුද්ධි මාර්ගය. ඒක නිතර කරන එකයි ඒකට අවස්ථාව ලබා දෙන එක තමයි උවමනාව. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන කතැනක සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ පුරුෂ පුද්ගලස් මම මේ චිත්ත විසුද්ධිය පිළිබඳවමයි මේ කියන්නේ අපගෙනම හිතලා මේ සම්මා දිට්ඨි සහිත දැන් එතකොට ගැඹුරින් මේ හිතන්න එපා. ලෞකික සම්මා දිට්ඨි 10 තියෙනවා අපිට දැන්. ඒකෙන් 10 එකට එන්න අදිමදි කරන ගතියක් තියෙනවා අපේ අනවබෝධය නිසා, එක්කමානේ නිසා, මම නිසා, ලොකු මමක් ඉන්න හින්දා. එතකොට සම්මා දිට්ඨි කියන එක අප දන්නවා, දුකයි කියන එක දන්නවා. දුක්ඛතා දුක්ඛයි දුකයි කියන්නේ කිසිම වාසනාවන්ත තත්ත්වයක් නැහැ භවී. සුවදායක කම්ම විපාක තියෙන ඔච්චරයි. නමුත් අන්තිම වශයෙන් අසාර්ථක යන්ත වෙලා තියෙනවා. කැමැතුණත් අකමැතුණත් භව තියෙනවා, ජාති තියෙනවා. ජාති තියෙනවා නම් ජරා මරණ තියෙනවා. මනස කුසල ධර්මෙන් පිළලා නැත්නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එහෙම් පිටින්ම ගුලි වශයෙන් තියෙනවා. ඒතකොට මේ සම්මාදිට්ඨිය දන්නවා. මේ සම්මාදිට්ඨිය දුකට හේතුව මෙන්න මේකයි කියලා අහලා හරි තේරලා හරි තියෙනවා නිකන්ම. සුතමේ ඥානයක් තියෙනවා, චින්තාමේ ඥානයක් තියෙනවා, ඇත්තෙම භාවනාමේ ඥානයක් තියෙනවා. නැති කියන්න බෑ අපිට. ඒ සම්මාදිට්ඨි සහිතව අපි කාය කර්මයක්, වචී කර්මයක් හෝ මනෝ කර්මයක් කළොත් යංච කාය කම්මං, යංච වචී කම්මං, යංච මනෝ කම්මං යතදිත්‍ති සමත්තං සමාදින්නා. ඒ සම්මාදිත්‍ය අනුව මම මට ගාව ගත්තොත් මම මේ තේරෙන වශයෙන් කියන්නේ මගේ උදේ දවල් හවස කෙරෙන වැඩ කටයුතු මම ඒක යා කරගත්තොත් ඒකත් ඇඳගත්තොත් බුදුබණත් මගේ පිටුපසින් මට මාර්ගය සලසමින් එනවා නම් සෑම ක්‍රියාවලියකදීම යාච චේතනා යාච පත්තනා යෝච පනිදි යේච සංඛාරා ඔය කියපු ප්‍රාර්ථනා අදිෂ්ඨානයන් තියෙනවා නම් ආධ්‍යාත්මික මාර්ගයට යන්න නිබ්බාණයට හේතු වෙලා. සබ්බේති ධම්මා ඒ හැම ධර්මතාවයක්ම ක්‍රියා මාර්ගයක්ම ඒ මනෝ කර්ම හරි හිතින් හිතන දේ හරි කයින් කරන වචින් කරන ඒ සම්මා වාචා වගේ දේ හැම දෙයක්ම අපිව කරනවා. ඒ හැම දෙයක්ම ඉත්තාය සංසාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. ඒ හැම දෙයක්ම යහපත උදෙසා මනාප බව උදෙසාම පිහිටනවා. ඒ හින්දා අපි සම්මා දිට්ඨි සහිත පුද්ගලයෝ අපි චිත්ත විසුද්ධිය සඳහා ඒ යහපත් වූ ප්‍රතිඵල නෙලා ගැනීම සඳහා කෙරෙන වැපිරිල්ලක් මේකේ. ඒ නිසා ඒ ආධ්‍යාත්මික අභිමානේ පළුදු කරගන්න හොඳ නැහැ. ඊළඟට මා සූත්‍ර කීපයකින් මේක කියන්නේ තථාගත ධර්මෙමයි මේ කතා කරන්නේ ඔය වචන වලින් සමහර වචන උගේමයි නමුත් ඒ ධර්මමයි කතා කරන්නේ. බුදුහාඳුරු අහනවා අනුද්ධහාමුදුරන් කිම්බිලහාඳුරු බගුහාඳුරු හම්බෙලා ඔයත්තු මේ මා ආර්ය මාර්ගයේහි කැමැත්තෙන්ද යෙදෙන්නේ කියලා. කච්චිතු මේ අනුරුද්ධා අභිරතා බ්‍රහ්මචාරී මේ භාවනා මාර්ගයේ උන්වහන්සේ තින් දිනයන්ට කියන බ්‍රහ්මචාරී මාර්ගයේට ඒකට කැමැත්තෙන් උවමනාවෙන් උනන්දු වෙنده ඉදිලා ඉන්නේ. දැන් අපින් අපෙන්ම අහන්න ඕන. අපි අනිත්‍යය කරන්න සාද කරන්නේ නැත්තම් දැන් පරක් වුණා වෙලිය ඔය මොනවා හරි එකක් කරන්න ඕන අරයට වැඩි හරි එහෙම සැතඳිල්ලකින්ද එහෙම නැත්තම් තථාගතයන් වහන්සේ මේක කියලා තියෙනවා සංසාරය අවාසිදායකයි අසාරයි තාම භවයේ සැලසුම් සහගත වෙලා නැහැ කියලා හිතෙනවා නම් මේ මාර්ගයට එන්න ඕන. එහෙම එනවා නම් කැමැත්තෙන්ම මේක ඉදෙනවාද කියලා තමන්ගෙන් මාර්ගය. එතකොට අනුද්ධාර කියනවා තග්ගමයන් භන්ති අභිරතා බ්‍රහ්මචාරී අපි අතිශයින්ම සොම්නස් සහගත කැමැත්තෙන්මයි මේ බ්‍රහ්මචාරියාව යෙදෙන්නේ. එයත් මට කියන තරුණ කුමාරවරු පැවිදි වෙච්ච මම මේ කතාව කියන්නේ මෙන්න මේ යටෙත්තුත් එතෙන්දි බුදුහාඳුරු දේශනා කරනවා අනුරුද්ධවරුනි ඔය ඇත්තෝ මේ සාජ නියෝගයකින් මේකට ආවත් නෙවෙයි අපිටම ගාව ගන්න ඕන අපිට යගමැතිවරු හරි නැත්නම් දේශපාලක හරි කිය වෙන ඔය ඇත්තෝ ගිහිල්ලා මේ ධර්ම සාකච්ඡා අහන්න බුදුබණ අහන්න භාවනා කරන්න ඒවා කියලා නැහැ අපිට. ඒ මෙන් නොකිව තිරේ දාන කතාවක් නැහැ. නසෝරා අභිනීතා. මිස් බැලන්ස් කක්ස් හුරු කණ්ඩායම කැවිලා අපි එකට දොල් දාලත් නැහැ. ණයක් ගෙවන්නත් නැවි. නැ ඉනත්ත. නැ භයත්ත බය නිසා කුත් නැවි. නැ ජීවිකා පකත්ත ජීවිතේ ජීවිකාවක් කරගන්නට මෙහෙම හිටියොත් මට මෙහෙම හම්බ වෙයි කියලා මුදලක් අපේක්ෂාවෙන්නුත් නෙවෙයි කරන්නේ. ඒ ප්‍රවෘජ්ජාව ගැන විශේෂයෙන් කියන්නේ අනුද්ධහඳුනට මම මේක අපිට ගැලපෙන්න අද සාකච්ඡාට ගැලපෙන්නයි යොදා ගන්න. අපිටකෝ ඒ වුණාට ඕතින්නෝ ජාතියා ජරාය මරණේන ශෝකෙහි පරිදේවි දුක්ඛෙහි දොමන. අසේ වචන ටික අපි දාන්න. මේ ඉපදෙන්න සිද්ධ වෙලා තියෙන එක ගැන ඉපදුනොත් ශරීරයේ පරණ වෙන එක ගැන මරණය කියන සිද්දවිල්ල අනිවාර්ය සිද්දවිල්ල සිදු වෙනවාමයි කියන එක ගැන දැකගෙන දුක්ඛ දෝමනස් එනවාමයි කියලා දැකගෙන ඒකෙන් පීඩාවට පත්වලා මේ අපේ වෙනාම ඉමස්ස කේවලස දුක්ඛ කන්දා සන්ත ක්‍රියා පඤ්ඤායික මේ සුවිශාල වූ මුළු දුක්ඛ රාශියෙම මිදෙන්න පුළුවන් හොඳයි මන පුළුවන් නම් හොඳයි නේද කියන එක මේක අන්තක්‍රියා පඤ්ඤායේ අවසානම පිටක් පේන්න තියනවා නම් හොඳයි කියන අදහසින් තමයි භාවනා මාර්ගය තව තීරණුනේ. එතෙන්දී ඊළඟට කියන එකයි අපේ අද චිත්ත විසුද්ධි මේ දේ ඉගෙන ගන්නත හොඳ දේ මෙන්න මේ ටික මම ඒ පසුබිම සකස් කෙරේ. මොකද්ද ඒතොර කරන්න ඕනේ කියන එක උදාහරණ කියලා. විවේකං අනුද්දා කාමේහි විවේකං අකුසලේහි ධම්මේහි පීතිසුඛං ආදිගාච්ඡති. මේ විවික්ත වුණහම කාමයෙන් විවික්ත වුණහම අපි හිතුව අපි භාවනා මාර්ගයකට යනවා. භාවනා වැඩසටහනකට යනවා. ධර්ම සාකච්ඡාවල් සම්බන්ධ වෙනවා. gedara nishkal ලංක කවුරුත් නැති වෙලාවක හරි ඉන්න වෙලාවක හරි ගමන්න මධ්‍යම යාමේ හරි පාන්දර යාමේ හරි ඕන වෙලාවක මේක මට කරන්න පුළුවන් වෙලාවට මම කරනවා. එතකොට ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරමින් කිරීමෙන් ලබන ඒ ඈත්ීමෙන් ලබන පීති සුඛයට මා එන්නේ නැත්නම් අඤ්ඤං වා තතෝ සන්තතරං ඒ පීති සුඛයට හෝ ඊට වඩා වැඩි තත්වයකට මනස එන්නේ නැත්නම් සිත අනිවාර්යෙන් කාම ලෝකේ සැරිසරන් පටන් ගන්නවා. අවිද්‍යාවත් හිත පැහැරගෙන තියෙනවා. අවිද්‍යාව ඇවිල්ලා හිතේ ආගන්තුකයා හැටියට ඇවිල්ලා එයා ගෙදර ලොක්ක වෙනවා. ව්‍යාපාදෝපි චිත්තම් පරියාදාය සිටති. අපිව දන්නවා. ව්‍යාපාදයක් හිත වට කරගෙන ඉන්නවා. තීන මෙද්දත් හිත වට කරගෙන ඉන්නවා. උද්ධච්ච කුච්චත් හිත වට කරගෙන ඉන්නවා. සම්පූර්ණ ග්‍රහණයට අසු කරගන්න. විචිකිච්ඡ අය ටික දන්නවනේ ඒ ටිකත් හිත වට කරගන්න. අරති එපා වීමක් එක්ක ડિප්‍රෙෂන් එකක් ඇති වෙන මාර්ගයේ ගැන මේකේට එන්නේ නැහැ හිත දෙන්නේ නැහැ කරා. ඇයි අර පීති සුඛය කියන එක අත්දකින්නේ නැති නිසා. තන්දීපි චිත්තම් පරියාදාචිත්ත. මෙඩිකම් එපා වෙන ගැටි ශාරීරියේ අනිත්‍යලාට නැති නිදි මත ගැටියක්. මොකද අකර්මන්නේ වෙන්නේ මනස පුරුදුල තියෙන්නම කම්මාරාමතාවට මොන හරි කරාන්ට සම්බෝලයක් හදාන්ට ගේ අතු ගාන්ට දූවිලි පිහින්ද කාට හරි කතා කරන්න ටයිප් කරන්නට ඉන්ටර්නෙට් එකට යන්න කාර්යකේ කුහරියන්ට පාක් එකට යන්න ස්විමින් පූල් එකට යන්න ඔයගෙ මොන හරි දෙයකට ගිහිල්ලා තමයි තන්දිය නැති කරගන්නේ. නමුත් ඒක ඒ අයින් වුණාම තන්දියෙන් ඉඳදී තන්දි ඉහි චිත්තම් පරියාදා තිත. එහෙම වුණොත් එහෙම අර ප්‍රීති සුඛයේ කියන එක එන්නේ නැහැ ඊට පස්සේ. මොකද අර අකුසලයේ ධම්මේ ඒ අර කලින් කි ආගන්තුක උපක්ඛිලේශයන්ගෙන් හිත උපක්ඛිලිත් වෙලා. අර ප්‍රීති සුඛයේ කියන එක අද්දකින්ට පටන් ගත්තොත් ඒක හරි වැදගත්. මේ ආධ්‍යාත්මික මාර්ගයේ ප්‍රීති සුඛයේ කියන එක. මොකද සුඛ සුඛිනෝ චිත්තං සමාධියේ ඒ සුඛ භාවයෙන් අද්දකින්ෙන් කරන චිත්ත සමාධිය ඉන්නේ. පමුදිතස්ස පීටි පීටි මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධිත අපි වගෙන ගන්න. එතකොට මේ පීටි සුඛ කියන එක ගැන ඒ තියෙන උවමනා උනන්දු හිත ඒ පැත්ත නැඹුරු වීම ගැන තියෙන සොම්නස. අර මා කලින් කිව් උදාහරණය අර මාතෘභාවයේ දොරකඩ ඉන්නකොට මාතෘභාව කියන්නේ දරුවා දැන් ලබන්ට ඉන්නකොට ඉන්න අම්මා කෙනෙක් වගේ වේදනාව වේදනාව තමයි ඒ කටුක වේදනාව ආශ්‍රේ තියන දරුවා දැකීමේ ලොකු උමනාවක් ඒ පීති සුඛයට එනවා නම් නැත්නම් ඊට වඩා තත්වයකට යනවා නම් අර කලින් කියපු අවිජ්ජා ව්‍යාපාද ඒ වචන දන්නවනේ අපි දැන් තීන මිද්ද උද්දච්ච කුච්ච ඒවා දන්නවා චිකිච්ඡා දන්නවා අරති ඒ කියන්නේ ඌමනා නැති කම් මේක වැඩක් මේකට යෙදෙන්න අකමැත්තක් තියෙනවනේ ඒවා පව නැති වෙලා යනවා කම්මැලිකම නැති වෙනවා උනන්දුවක් ඇති වෙනවා මොකද මම ඒක ගැන දැන් දන්නා මේකට අර මේක තිබුණොත් මේක එනවා අඤ්ඤමඤ්ඤ පච්චි පුරේජා අත්පත්යෙන් මේ කලින් එක මේකට උදව් කරනවා. එතකොට සීලය සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය උදව් කරනවා. ඒක දිට්ඨි විසුද්ධිය චිත්ත විසුද්ධියට ආයුධව කරනවා. මොකද ඒකෙන් තමයි සොන්නස ගන්න හදන්නේ. අපි පසුගිය සතියේකෝ නාම රූප පරිග්‍රහ ඥානෙන්නම විශේෂයෙන් අපි ඉඳ භාවිතා කරාම සතියේ අපිට තේරෙන්න පටන් ගන්නවා ඒ වගේ දාති. ඒක ඊට පස්සේ ඒක දැනගත්තාම මම කියන එක්කෙනාගේ සැර බාල වෙලා යනවා මම නෙවෙයි තියෙන්නේ කම්ම හේතුපත්යේ තියෙන චර හේතු තියෙනවා ඵල තියෙනවා ඵල තියෙනවා හේතු තියෙනවා කියන මේ ප්‍රවාහය වේගයේ පමණක් තේරෙනවා පත්‍ය සම්පන්න ඒ සම්මුඛෙන් හරි එන ඒ ප්‍රීති සුඛේ ඒක අට්ඨික සංඥාවෙන් වෙන්න පුළුවන් ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් වෙන්න පුළුවන් ධම්මානුපස්සනාවෙන් ධම්ම විචයෙන් වෙන්න පුළුවන් ඒ ඕන එකකින් එන නිරාමිස සුඛය අද්දකින්න ඒකද සද්ධා විද සති සමාධි පඤ්ඤා ඒක රවුමක් ඉදිරියටම මේක මේකට මේක පඤ්ඤා සද්ධාවට සද්ධා විරියට විරිය සමාධියට සමාධිය මේ සතියට හැම එකටම උදව් කරන ඒක ඒ චිත්ත විසුද්ධිය කියන එක අපට ලබා ගන්න පිළිවන් දෙයක් සීල විසුද්ධියත් එක්කම ඊළඟ අනිවාර්යෙන් යන්නේදී මම නිවරදි මම කාටවත් දුසක් මේ සත්ත්ව ලෝකේනි මං ඉන්නේ කෝටි ප්‍රකෝටි සත්ත්වයන් මේ පෘථිවි විතරක් නෙවෙයි පෘථිවියේ ඉන්න අනන්ත ප්‍රමාණ ඒකෙන් මගින් වරදක් නැ කාටවත් කියලා හිතුණා එන සතුට සොම්නසත් එක්ක චිත්ත විසුද්ධියට යනවා හැබැයි චිත්ත විසුද්ධිය එනකොට අප යලිතර පරණ පුරුදු වචන ගියොත් එහෙම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒ ආගන්තුකයන් ආවහම අපි යත්තන් හොඳ කොට්ටුර දාලා හොඳ බෙඩ්ෂීට් දාලා හොඳ පුරෝණ දීලා හොඳ ෆෑන් දාලා යා කන්ඩිෂන් දාලා නැත්නම් හීටින් දාලා දෙන්නේ නැහැ යත්තන්ට ඉන්න දෙන්නේ නැහැ උන්ට ලැබිලා යැත්තු කරන හරියට මේ ඉන්කොලයිෆෙන් ඒ මේ හරියට ਵਿਚාරයක් නැති ගෙවල් කුලියට ඉන්නේ නැතු වගේ වෙලා. ඇවිල්ලා ගෙදර විනාශ කරනවා. ඒ කේප් අපට අයින් කරගන්න පුළුවන් කියන බවට හෝඩු ආවක් තියෙනවා නම් චිත්තවිසුද්ධියට යන්න පුළුවන්. කතා කරන්න බොහෝ දේ තියෙනවා. මාර්ගයක් පමණස් කස්කරේ අපච්චමිති ඔබ ඔය අත්තංගෙන් ඒ මාර්ගයට පරිභාවිත වූ මාර්ගයේදී අධ්‍යාමයේ දේවල් පවා කතා කරනවා නම් සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සත්‍යවනි සම්මා සම්බුදු සරණයි නයි කල්‍යාණ මිත්‍රෙන් තවස්තාව තියෙනවා සාකච්ඡාවට එක්තු වෙන්න මම මුලින්ම සේන මහත්මයා ඔබතුමාට යමු වෙනවා සේන මහත්මයා සේවන් සරණයි තෙරුවන් සරණයි අද ඉතාම වැදගත් දේශනාවක් අපේ සත්‍යදතුමා කරේ සීල විසුද්ධිය ගැන ඉතින් ඒක අත වශයෙන් මේක චිත්ත විසුද්ධිය ගැන කියපු ඒ කාරණා අත වශයෙන්ම කරගෙන යන කෙනෙකුට තේරෙනවා ඒක හරි කියලා මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් කතා කළොත් මුලදී පටන් ගන්නකොට මේක අමාරුයි ඒකට හැම කරදරයක්ම හැම දෙයක්ම කරදරයක් හැටියටයි ඒක පෙනෙන්නේ ඒක නමුත් ටික කලක් ඒක කරගෙන යනකොට ටික කලක් මේක පුරුදු කරනකොට ඒක ඇඟට හුරු වීමක් එනවා මන් දන්නේ මේ අර භාෂා මේ විදිහටම තේරුම් ගන්නවට මට පුළුවන් කමක් නැහැ. නමුත් කොහොම හරි ඇඟට හුරු වීමක් එනවා. ඊට පස්සේ මේක අර තරම් අමාරු නැහැ. ඒක අමාරුකම ටික ටික ලිහිල් වෙනවා. ඊට පස්සේ එනවා ස්ටේජ් එකක්. ඊට පස්සේ මේකට මේ කැමැත්තක් එනවා. ඒක කරගෙන යන කරගෙන ගියාම එකට මේ ජීවිත සැනසෙල්ලක් අත්දකින්නවා ඒක කරගෙන යනකොට ඉතින් මේ සැනසෙල්ල බලාගෙන ඒක දිගටම ඒකෙන්ද ඒක ඉබේම කෙරෙන තත්ත්වයකට ඒක තව ටික කරක් කරනකොට පුරුදු වෙනවා ඊට පස්සේ ඒක නම් අත්දකින්න අමාරුයි මොකද ඒක මම හිතන්නේ තව ටිකක් දියුණු වෙච්ච වුණාම මම අහලා තියෙනවා ඒක නිරාමිස ප්‍රීතිය එකක් වගේ එකක් වෙනවා කියලා. ඉතින් ඒ ප්‍රීතිය එතෙන්දී එන්නේ එතෙන්දී අතවසෙම තප්පර ඥානකට ඒක අත්දැක්කත් ඒක හරි අමාරුයි. මොකද ඒක ඒ ප්‍රීතිය එනකොටම ඒකට අල්ල ගන්න හදනවා. ඒ අල්ල ගන්න හදන එකම ඊට පස්සේ ඒක කැඩෙන්නේ ඒ අල්ල ගන්න හදන ඒ ගැම්මම තමයි කැඩෙන්න යෙදෙන්නේ. ඒකෙන් ඒක පවත් කරන නම් තමයි අමාරුයි. නමුත් කොහොම හරි මේ ක්‍රමය තමයි කියලා මට තේරෙන්නේ මේ සත්‍ය දුදම කිපුටි කියලා දීපු ක්‍රමය. තමයි ජීවිතය චිත්ත විසුද්ධිය චිත්ත කියන්නේ චිත්ත පිරිසුදු කර ගැනීම පිසිකර කරනවා නම් විසුද්ධිය කියලා කිව්වේ මම තේරුම් ගන්න තියෙන්නේ විශේෂයෙන් පිරිසුදු කිරීම කියලා. එතකොට විශේෂයෙන් පිරිසුදු කිරීම කියන එක මම තේරුම් ගත්තේ මම දැන් ඒක මම කියන්නේ මේක හරි වැරද්ද ඉගෙන ගන්න පුළුවන් කියලා හිතාගෙන උසස්තුමා වගේ කියන්නේ කාරණා දන්නේ නැහැ මෙතන ඉන්න හින්දා ජයන්ත මහත්මයා සත්‍යතුමා වගේ කාරණා දන්නේ නැති හින්දා මේක මගේ වැරද්ද නිවැරදි කරලා වැරද්දක් නම් එතකොට මේ විසුද්ධිය කියන එක මම තේරුම් ගත්තේ මේ පිරිසුදු කිරීම නැවත එන්නේ නැති විදිහටම පිරිසුදු කරගත්තොත් එතකොට ඒක තමයි විසුද්ධිය කියන එක කියලා මම හිතාගෙන ඉන්නේ. නිකම් පිරිසුදු කිරීම නෙවෙයි, එක සම්පූර්ණයෙන් පිරිසුදු කරලා ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැටහිලා ඒ වැටහීම මතින් ඇතිවෙන මේ සිතේ සුද්ධිය ඒ සුද්ධිය ආපහු අර උපක්ලේශ වලට පත් වෙන්නේ නැති මත මේවට අර නෙළුම් අලේ වතුර ගෑවෙන්නේ නැතුව නෙළුම් කොළේට වතුර වැටුනහම ඒක විහිදලා යනවා වගේ සිතක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ මට්ටමට දිනුක වුණාම තමයි කියන එකයි මට තේරුම් ගියේ. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි සේන මහත්මයා. බොහොම පිං මම කියනවා අපිට හිතන්නේ යමක් සේන මහත්මයාට පසු කරලා දුන්නා. ඒ කියන්නේ සීල විසුද්ධිය වගේම චිත්ත විසුද්ධිය කියනකොට නැවත වරක් පිරිසිදු කරන දෙයක් නැති තාක් දුරට ඒක සුද්ධ කරනවාද මත් නැත්නම් ඒක තියෙන කිලුට කොටස අවන්දනවද කියන එක ගැන අපි සාකච්ඡා කළ යුතුයි. ඒකට සත්‍යතුමා කියව පොතපතට වඩා අපේ ප්‍රායෝගික පැත්ත බලන්න ඕනේ කියලා. නමුත් මට මතක් වුණා රතිනී සූත්‍රය ගත්තහම ඒකේ අවසානයේ තමයි තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක. එතකොට ඒ දක්වා යන්න උදව් වෙන දෙයක් හැටියට තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වගේ දේවල් ඇති කරගන්නේ. ඒ වගේම අර අඤ්ඤමඤ්ඤව උදව් කරනවා කියුවහමත් තේරෙන්නේ මේක අර නිරන්තරයෙන්ම එකිනෙකාට උදව් කරගන්නමින් සිත පිරිසුදු වෙමින් ඉහළට එසවෙන ගතියක්. කියන ප්‍රඥාවත් සහිතව සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ ඉහළට යාමක් හැටියටයි තේරෙන්නේ. හරියට අර ස්පයිරල් එකක් වගේ. කියන්නේ සීලේ යම් කිසි කොටසක් කියන්නේ යම් ප්‍රමාණයකට දියුනේ නැවද ඒ ප්‍රමාණයටම තමන්ගේ සමාධියක් දියුනේ නැහැ. කියන්නේ සිතේ පිරිසිදු ගතියක් දියුනු වෙනවා. ඒ වගේ තමයි මම තේරුම් ගන්න ඉන්නේ. අපි පසුව කල්යාණ මිත්‍රයන් ගෙනත් ඒ පිළිබඳව අදහස් විමසමු. මම චිත්‍ර මහත්මියට යොමු වෙන්නද ගෞරවයෙන්? චිත්‍ර මහත්මිය සරණ සරණ හැම දෙනාට තෙරුවන් සරණයි. මම ඇත්තටම සත්‍යජිතුමාගේ ඒ දේශනාවේදී එක වාක්‍යයක් අල්ලගත්තා. ඒ වාක්‍යයම සේන මහත්මයාත් තවත් විදිහකට කිව්වා. සත්‍යතුමා කතා කරනකොට කිව්වා අපිට අවසානයේට තිත දක්වා යාමක් ගැන. ඒම සේන මහත්මය කිව්වා මේක නැවත පිරිසිදු කිරීමට අවශ්‍ය නැති තත්ත්වයක් ගැන. ඒ වාක්‍ය දෙක තමයි හිතට හොඳටම කාවැදෙන වාක්‍ය දෙක. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරනකොට ඇත්තටම සත්‍යජිත්මා මුලදීම අපිට කිව්වා මේ හිත කියන එක පිරිසිදු කියලා බැරි නෑ කියන එක. ඉතින් ඒක අපි හිතට ගන්න ඕනේ කිව්වා. ඒගොල්ලෝ මේ චේනීවරණ වලින් ඉවත් වෙන සිත මහාවේදන්න ත්‍රේ තියෙනවා. මේ පංච නීවරණ වලින් ඉවත් වෙනකොට ඒ පහෙන් ඉවත් වෙනකොට තව පහක් එනවා කියලා. ඒව තමයි කියලා තේරුම් ගත්තා අර ප්‍රථම ඥානයේ අංග පහ කියන එක. ඒ වචන වලින් මේ දේවල් අපි දැනගෙන ඉන්න එක හොඳයි. මොකද අපිට තවත් කෙනෙකුට ඒක කියලා දෙන්න. නමුත් මේ දේවල් අපි අපේ භාවනාවේදී අපි දැකලා තියෙනවද කියන එක තමයි කියලා හිතනවා මේකේ වැදගත්කම. මොකද මේ කාගේවත් දුකක් නැති කරන්න නෙමෙයිනේ මේ යන්නේ. කාටවත් පාඩම් කරන්නත් නෙමෙයිනේ මේක කරන්නේ. කියනවා මොකද ඒ පුජ්‍යලයේ මේක කරන්න පටන් ගන්න. ඒ පටන් ගැනීමේදී ඉන්න මම ක්‍රමක්‍රමයෙන් කොහොමද මේක මේ මම දැන් මේ සත්‍යජිතමා අපිට කියපු විදිහට අවසානයේ තිත දක්වා යෑමක් කියලා කියනකොට හිතට ආවේ අවිද්‍යාව නැති වෙනතුරු කියලා. යම් කිසි විදිහකින් යම් කිසි හිතක අවිද්‍යාව තියෙන තාක් තමයි මේ සකස් වීම ඔක්කොම සිද්ධ වෙන්නේ. දුකට හේතුවත් ඒකට නැතිවීමත් මාර්ගයත් ඔක්කොම දේවල් තියෙන්නේ අවිද්‍යාව තියෙන තුරු කියලා. එතකොට අවසාන තිත දක්වා යෑම පටිච්ච සමුප්පාදයේ අවසානය දක්වා කෙනෙකුට අවබෝධ වෙන තුරු මේ කාර්ය කරන්න ඕන කියලා එහෙම කියවට මට ජයන්ත මහත්මයා මතක් වුණා නැවත. එතුමා කියනවා අපි කරන වැරදි දෙකක් තියෙනවා. එකක් පටන් ගන්න නැති එක, අනික පටන් ගත්තාම ඉවර වෙනකන් යන්න නැති එක. ඉතින් අන්න ඒකත් මෙතනට හොඳටම සුදුසුයි කියලා මම හිතුණා. මොකද සත්‍යජිත්තුමා සේන මහත්මයා දෙන්නම කියපු ඒ නැවත පිරිසුදු නොකළ යුතු තත්ත්වයට පත් වෙන තුරු කරන්න ඕනේ. මේක අපි සාමාන්‍යයෙන් අපි කරන දේ තමයි හොද හොද මඩේ දානවා කියලා අපි සිංහල භාෂාවේ කියන්නේ. හොතනවා ආයි මඩේ දානවා. ඒ එවැනි දෙයක් තමයි අපි මේ ධර්ම මාර්ගයේ යනවා කියලා කරන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් අපි මේ දේවල් තේරුම් අරගෙන ඉතින් මේ සිදුවීම් දැකලා තියෙනවද කියන එක තමයි ඉතාමත්ම අවශ්‍ය කියලා හිතෙනවා. ඉතින් ඒව තමන් තුළින්ම දැකීමෙන්ම මේ ගමන යා යුතුයි කියන එක සත්‍යජිතමා අපිට අවධාරණයෙන්ම කිව්වා. ප්‍රීතිය සතුටේ ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙන්න ඕනේ කියලා. ඒ නිසාමයි අපිටම මේ මාර්ගයේ යන්නේ අපි කාලයක් තිස්සේ හොඳටම මට මතකයි අපි ඉස්සර භාවනා කරලා ඇවිල්ලා කියන කතා. හරි මහන්සි එදාට වෙන වැඩක් කරන්න බෑ. මොකද දැන් තමයි ඒව ප්‍රතිවේක්ෂා කරනකොට තේරෙන්නේ පංච නීවරණ ගොඩේ නිදාගෙන ඉඳලා ආවා වගේ. ඒ තරමට ඇඟ රිදෙනවා. ඇඟ රිදෙනවා ඇඟට මහන්සි වාඩිලා ඉඳලා මාරු. ඒව කියන්න බැරි තරම් මහන්සියක්. නමුත් සත්‍යජිතමා අපිට මෙතෙන්දික්ක මෙතන ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙන්න ඕනේ. එහෙමනම් අපිට මේ වෙනතුරු ඒව දැනෙන්න නැත්තම් අපිට තේරෙනවා අපි තව පොඩ්ඩක් සොයන්න ඕන මේ අපි උඩපණින්නේ අඹ ගහ යටද කියන එක. එහෙම නැත්තම් තාමත් අපි වෙන කොහෙවත් උඩපණිනවද කියන එක අපි තේරුම් ගන්න අවශ්‍යයි කියන එකත් හිතුණා එකතු කරන්න. ජයන්ත මහත්මයා සිරුවන් සරණයි. එරුවන් සරණයි අප්‍රමාණසි මම හිතන එක සෑහෙන අපිට හිතන්න දෙයක්. ඒ වගේම මම හිතන හැමෝටම වගේ අත්දැකීම ලැබිලා ඇති කියලා. විනයකස්සිය දැන් සාමාන්‍යයෙන් එදිනෙදා භාවනාව පුරුදු කරනකොට යම් කිසි විදිහකින් දවස් 5ක් 6ක් ගමන් බිම නිසා හෝ මොනෑම හේතුවක් නිසා හෝ ඒ භාවනා කිරීම කියන්නේ භාවනා කරනවා කියලා උදාහරණයක් ගන්න ආනාපාන සතිය වගේ භාවනාවක් එක තැනකට වාඩි වෙලා කාලයක් වෙන් කරගෙන කරන භාවනාවක් ගත්තොත් ඒක ටික දවසක් හරි මගහැරුණොත් ආපහු ඒකට එන්න අර අර්ථය කියන එක මම දන්නේ නැහැ. මට නම් පෞද්ගලිකව සමහරවල් දැන්න තියෙන දෙයක්. ඉතින් ආපහු අර මම හිතන සංවේග කාරණා වර්ධක් කරගෙන හරි මෙහෙම කරලා හරියන්නේ නැති බව අනිවාර්යයෙන්ම දන්න නිසා කොහොම හරි නැවත ඒකට එළඹෙනවා. අමතර අර්ථය කියන එක පිටින් පිට මම දන්නේ නැහැ. මට නම් දැනිච්ච අවස්ථා බහුලව තියෙනවා. ඒකට එන්න අපි හොඳටම දන්නවා මේකෙන් සුඛයක් තියෙනවා, සැනසීමක් තියෙනවා කියන එක තේරෙනවා. ටිකක් කල් කරගෙන යනකොට ඇඟත් ඒකට හුරු වෙලා, හිතත් ඒකට හුරු වෙලා යන ගතියක් තියෙනවා. නමුත් ඒක මගහැරුණොත් යම් විදිහකින් නැවත වරක් අර කාමච්ඡන්ද පැත්තට යොමු වෙන ගතියකුත් තියෙන්න තියෙනවා. ඉතින් මේ ධර්මයේ තියෙන සාන්දිටික භාවය හොඳටම තේරෙනවා. ඒව ගැන කල්පනා කරනකොට මම කැමති යොමින ශ්‍රීමති මහත්මිය ඔබට මේක පුළුවන් දෙක තියෙන. චිත්ත විසුද්ධිය පිළිබඳව බොහෝ කරුණු මේ වෙනකොට සඳහන් වුණා. හැම දිනාටම බොහොම පිං. මම තව එක පැත්තක් ගැන හිතුවා. දැන් අපි එදිනදා ජීවිතයේදී වෙනත්නම් සාමාන්‍ය තත්ත්වයකදී භාවනාවකින් තොරව ජීවත් වෙන වෙලාවල අර නීවරණ වලින් හිත පිරිලා නීවරණ වලින් වලට යට වෙලාමයි ඉන්නේ. එතකොට ඒ ආකාරයට අපි ඇති කරනවා කෙලෙස්. එතකොට ඒ කෙලෙස් දැන් නිර්වාණ අවබෝධ වෙනතුරු කෙලෙස් තියෙනවා විවිධාකාර මට්ටමට. ඒ කියන්නේ අනුශය වශයෙන් තියෙනවා, එහෙම නැත්නම් පරිඋත්ථාන විදිහට තියෙනවා විතික්‍රමන කෙලෙස් කියලා. කෙලෙස් ඒ මට්ටම් වලින් තියෙනවා. එතකොට අපි සීලය, සීල විසුද්ධිය, විසුද්ධි සීලයක් බවට පත් වෙනකොට අර සැර ගතියට එන, ඒ කියන්නේ පහර දෙන්න, ගහන්න ආදි වශයෙන් සටන් කරන්න යන සත්‍වේ විතික්‍රමන කෙලෙස් පාලනය කරගන්න හැකියකමක් තියෙනවා. ඊළඟට අර අවදි වෙන කෙලෙස්, නිදාගෙන ඉඳලා නිින්දෙන් අවදි වෙන කෙලෙස් නැති කරගන්න මේ මේ පරිඋත්ථාන කෙලෙස්, ඒවා පරිඋත්ථාන කෙලෙස් නැති කරගන්න මේ සමාධිය ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට ඒ සමාධියෙන් සමාධිය දියුණු කරගෙන සමාධිය ඔස්සේ ගිහිල්ලා විදර්ශනා මාර්ගවලට බැස්සහම විදර්ශනා භූමියේදී එන මාර්ගඥාන වලින් අනුශේ වශයෙන් තියෙන කෙලෙස් දුරු කරගන්න පුළුවන්. එතකොට අර සත්‍යජීතුමා කිව්වා වගේ, සිත මහත්මිය මතක් කරා වගේ, අර සිත තියන්න යන තැනට යන්න ඒ ආකාරයට පියවරෙන් පියවරට කෙලෙස් ප්‍රහාණය කිරීමක් කරන්න ඕනේ කියන අදහසක් ආවා. එතකොට පළමුවෙනිම තඩංග වශයෙන් ප්‍රහාණය කරලා, ඊළඟට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා, දෙවෙනියට විස්සම්මන වශයෙන් ප්‍රහාණය කළා, තුන්වෙනියට මාර්ගඥාන බලඥාන දක්වා යනකොට සමුච්ඡේද වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවා කියන ටික මතක් වුණේ මට. තෙරුවන් සරණයි. එමනම් මා සත්‍යතමනේ ඔබතුමාට නැවත වරක් ලොමු වෙනවා. අපි කතා කළ දේවල් සම්බන්ධයෙන් යමක් පැහැදිලි කරන්න, ඒ වගේ කීමට යමක් තියෙනවා නම් ඒකත් සිදු කරලා තවත් සාකච්ඡාවක් අපිට ඉදිරියට ගෙන යන්න ඔබතුමාගේ සහාය පතන සත්‍යතම පෙරවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. බුදුරජාණන් වහන්සේ ඒ වචනයක් තම පින් හැම දිනකටම පින් හොඳේ. ඒ කරුණ මතක් කර දුන්නාට උනන්දුවක් ඇති වෙනවා. හොඳ වචනයක් තියෙනවා මේ මාර්ග අපේ අර Brahmacharya අවසාන ගැන කතා කරනකොට කියන වචනයක් තියෙනවා Brahmacharyesana patippassadda කියලා. දැන් මේ Brahmacharyesanavat නිවිල යනවා. ඒක ඒ කියන උනන්දුවෙන් යෙදෙන එක නතර වෙනවා. ඉන්නේ යෙදෙන එක නතරලා අර අපහු නිවර්ණ එනව නෙවෙයි. අර සකං කරණියන් කී ඒ தත්ත්වය. එතකොට ඒ දැන් ඔයතු වචනය පාචියද තිත තියෙන ඉවර කරනවා කියන වචනය. ඒකෙදි ඉවර කරනවා කියලා කියන්නේ මේකේ තියෙන මේ පටිච්ච සමුප්පන්නතාවේ දැකීමක් වෙන්නේ. මේක තිබුණහම මේක වෙනවා. ඒ එකක්වත් හුදු ඒකකයක් හැටියට තනියම ස්වාධීනව ඉන්න ඇත්තු නෙවෙයි කියලා. එක සංඥාවක්වත්, එක සංඛාරයක්වත්, එක වින්දනයක්වත් තනි කර ඒකම තියෙනවා නෙවෙයි. ඒක මේකට හේතුවල, මේක ඒකට හේතුවල නාම රූප වශයෙන් තියෙන්නේ. මේක කියන එක තේරුම් ගන්න. මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට අර පවිත්‍ර චිත්ත භාවයට මං මේ වචනේ හොඳ දන ප්ලග් කරලා හැම ආරයි දැන්. ඒකත් අර මේ සෝලා පවර් එකක් දැම්මා වගේ මන් දාල ඉවර එකකින් මට ඉලෙක්ට්‍රිසිටි එක දැන් එනවා. ඒ සෝලා ප්ලේට් එකක් දැම්මා වගේ. මොකද ඒ මැදම අභ්‍යන්තරයේ තියෙන සත්‍යය, කියන්නේ ශූන්‍යතා භාවය කියන එකට මම නෙවෙයි දැන්. අවිජ්ජාතාව නැති වෙච්ච ගමන් ප්‍රඥාව කියන එක පහළ වුණාම ආ යන්නේ නැහැ. දැනුම තමයි ඇවිත් යන්නේ අපි බොහෝ විතක් කියන කතා කරා. මේ දැනුම කියන එක, knowledge කියන එක ඒක ඇවිත් යනවා. ප්‍රඥා කියන එකේදී සිදුවෙන දැකීම. ඒ දැකීම කවුරුත් කියපු නිසා නෙවෙයි දැන් දයින් පච්චත්තයි. පච්චත්ත වේදිතබ්බ තත්වයට ඇවිල්ලා දැන්. ඒ කියන්නේ මේවා මේ මේ මේ සහතික හෝ සම්මාන නෙවෙයි මේවා. ඒ ඕනවුන් දකින්න එක එක විදිහට. දැන් අපිනේ නම දීලා තියෙන අරයමයා කියලා එහෙම නෙවෙයි. සත්ත්වභාව හොයාගෙන ගියාම මේ සත්ත්වභාවයේ නිර්මාණය වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ඇටියෙද කියන එක තමයි මට අල්ලගන්න පුළුවන් පොඩිම තැන. නැත්තම් ලොකුම තැන. ගොරෝසුම තැන. එතකොට අපි එකට කියන නම තමයි පච්ච පරිග්ගහන. දැන් අපි ඊට පස්සේ එන විසුද්ධි තියෙන්නේ ඒවා එන්නේ එතකොට. දිස්ති විසුද්ධිය කියලා කියන්නේ අර පච්ච පරිග්ගහන නාම රූප පරිච්ඡේද ඥාන කියලා ඒක සමහර අපි පාවිච්චි කරන්නේ ඒක ලොකු තැනක් එතකොට. ඒක එනකොට අත්තද මම ඔය කියන එක්කනාට නේ මම කියලා මේ අහවල් දේශේ උපන් අහවල් මාතු භාවයන් පීතු භාවයන් සහිත මේ අහවල් රූපයක් සහිත මේ අහවල් සම්මාන සහිත අහවල් ධනයක් සහිත කියලා එකනම් දැන් හදාගෙන ඉදිරිපත් කරන මම කියන එකනා නාම රූප සංතතියක් පමණයි කියලා දැක්කහම එයා පවතින විතරයි එයාට අලුතින් හැඩවැඩ දාලා එයාට අලුතින් යුනිෆෝම් අඳින්නේ නැහැ අහවල් කෙනෙකු බවට පත් කරන්න කියලා යුනිෆෝම් ගැලවෙනවා. එතරා සීලේ නිසා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිත ත්‍යාගෙන මේ මාර්ගයට අවතීර්ණ වෙනවා. එතකොට යලිතර කලින්ම මතකල දුන්න මාතු භාවයේ සහ ධාරක භාවයේ කියන එක ඒ ධාරක භාවයේ තුලින් පිබිදෙන මාතු භාවයේ වේදනාව ධර්මවා වගේම මේකෙන් අයිමීමේදී වෙන අනිකම කියන එක පවිවේකයකට හැරෙනවා. තනිකමෙන් හින්දා තමයි අපි ආපහු යන්නේ. මං තනි loneliness කියන්නේ. ඒ loneliness එක නැති කරගන්න තමයි අපි කාමගුණ හොයන්නේ. මොකද මං හැමතිස්සෙම හිතනවා ඒක තිබුණොත් මට මේක හොඳයි කියලා. දා අධ්‍යාත්ම මාර්ගෙදිත් ඒක වෙනවා. ධ්‍යාන වගේ දේවල් වලට ඇවිල්ලා නැතුණු මේක තියෙනවා නම් මම සුරක්ෂිතයි කියලා බස් ස්ටොප් එකේ මං ගියක් හදාන එතන යානි පියාණින් ඉඳ හදන ඒ වගේ වෙනවා. එතකොට අර මේක දැක්කහම අර තනිකම කියන එක එලෝන් ලෝන්ලිනස් එක එලෝන්නස් එකක් වෙනවා නැත්තම් ඒක බද්ධේක රත්යක් වෙනවා. හුදකලාව බවටපත් අර ideal solitude කියලා කියන්නේ බිකුණානන්ද හොඳට විස්තර කරලා තියෙන්නේ. ඒ තත්ත්වය තමයි ලැබුණාම ඒක එතන ඉන්නා ඊට පස්සේ මොකද යා දැන් ඒ එතනද සෝලා ප්ලේට් එක තියෙනවා යාට ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි එක මතුවෙලා එනවා. ඒ කවුරුත් හදලා දුන්න නෙවෙයි. මම කනෙක් කළා හැමාරේ සත්‍ය මාළඟ තියෙන්නේ පොතේ නෙවෙයිද පොතේ ආරාමේ ආශ්‍රමේ දූපතේ ගහයට සෑයි එහෙම කියලා දැන් හිතෙන්න. ඒවා මේ අඤ්ඤමඤ්ඤ පත්‍ය වශයෙන් උදව් වෙලා තියෙනවා. කෘතඥතාවයේ තියෙනවා. ඒ වෙනුවට කරුණා මෛත්‍රිය වැඩිපුර ඇවිල්ලා පැවැත්මක් සිද්ධ වෙනවා. එන්නේ එන් ඒකයි ඔය තිත තියෙනවා කියලා කියන්නේ. තිත තියෙනවා කියලා කියනකොට වෙන්නේ විපස්සනා ඥාන කියන එකට ඇවිල්ලා ඒකෙන් දැක්කහම අර එක මට්ටම වෙන කියලා අපි දන්නවා. අපි ඉතින් පාරිභාෂික වශයෙන් තියරටිකලි විශේෂ ගත්තොත් එනම් අපි කියන්නේ සෝතාපන්න වෙනවා, සකදාගාමී, අනාගාමී, අරහත් කියලා කියනවා. අපි ඒවට වචන දාලා තියෙනවා. ඒ වචන නැතුව අපි හිතුවොත් එහෙම එක්තරා ක්‍රමයකට පිපෙනවා. මේක පිපෙන අවස්ථා හතරක් කියලා. එක එක විදිහට පිපෙනවා. එක එක විදිහට පිපෙන එක එක මට්ටමට පිපෙනවා. මේ එකෙක් කියන පුජ්‍යල භාවයේ සත්ත්ව භාවයේ එහෙම තිබුණා පුජ්‍යල භාවයේ කියන එක වෙනසක් වෙනවා. ඒක වෙනස වෙන්නේ ඉන්ද්‍රිය වේමස්සතා කියලා බුදුහාමර හැමතිස්සෙම කියන්නේ ඒකයි. සද්ධා විද සති සමාධි ප්‍රඥා කොයිතරම් දුරට දැන් මේ පැවැත්ම තුල මේක එනවනේ. අපි හදාගෙන අපි කියලා කියනනම් මේ කම්ම විපාකව මේ කියන විදිය අනමතග්ග කියලා කියනවනේ. ඒක උතුම් මේක ආපු හැටි තමයි වෙන්නේ. ඉතින් මම අර කරන දේවල් වලට ආපහු ටච් කරලා බලන එක තමයි වෙන්නේ ඇත්තෙම. කියන්නේ බුදුහාමුදුර දේශනා කරනවා අපි නොගිය ආත්ම භාවයක් නැතේ කියලා. ඉතින් අපි මානසික විශ්වාස කරන අපි නේව සංඤී නා සංඤී වෙල ඉඳලා තියෙනවා. බ්‍රහ්ම වෙල ඉඳලා තියෙනවා. මම සුපත් භාවයේ පැති වෙල ගත්තොත් එතකොට මං කරන්නේ ආයෙත් සීකනෙක් කරන එක. එතකොට ඒක අපහු වෙන එක වෙන්නේ. මමත් නෙමෙයි එතකොට මේ මගේ මේ දිව කියන එකවත් කනවත් කොණ්ඩිටිකවත් හැමවත් ඒව දන්නේ නැහැ. අර සංඥාවවත් ඒක දන්නේ නැහැ. සංඥාවල් තියෙනවනේ මට පුතු සංඥා මේස සංඥා කැර සංඥා අල සංඥා බත් සංඥා රට සංඥා සින්දු සංඥා මම නම් දෙන්නේ මේ තේරුම් ගන්න විතරයි හරිද? ඒ සංඥා කියන එක නම් නෙවෙයිනේ මම නිර්මාණය කළා තියෙන්නේ. මේක කම්ම විපාක කරකිල්ලක් තියෙන්නේ. කම්ම වට කිලිස් වට විපාක වට. ඒ වගේ කොකු ගැලවෙනවා. ඒ අර ඉරින්ස් දානකොට කොකු දානවා වගේ නැත්නම් මාළයක් දාන්න කොකු දානවා වගේ තියෙනවා ඒ ගාන්චු ගැලවිලා. ගාන්චු ගැලවුනාම කම්ම වත්තේ කිලේශ වත්තේ සම්බන්ධ නැති නිසා කම්ම වත්තේ කිල් විපාක වත්තෙන් ගැලවිලා යනවා. ප්‍රතිරෝධ කරකින්න. ඒකයි වෙන්නේ ඇත්තේ අවසාන වශයෙන් දකින්නවා කියන දැකීමේ තරමට මේ මම කියන එකනාගේ වේගය බලය පිපුම අඩු වෙනවා. හුලං අඩු වෙනවා යාගේ. ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒතර අපිට දැන් තේන සීලය කොච්චර දුරට අපිට උදව් කරනවාද? සීලය කොච්චර දුරට චිත්තවිසුද්ධිය පවත්වාගෙන යන්න ඉන්ද්‍රිය සංවර සීලය වගේ දේවල් උදව් වෙනවාද කියන එක අපිට දැන් තේරෙනවා. තේරෙනවා. ඒක කියලා දුන්න නිසාම නෙවෙයි අද අපි ඒවා පරිභාවිත කරන නිසා. ඒක මට උදව් වෙනවා කියලා. උපනිෂද් සූත්‍රයේ අපිගෙනගෙන තියෙන ඒතකොට ප්‍රාර්ථනා කරන්න ඕනේ මේකට මෙහෙම වුණා මට ප්‍රමෝදය එන්න ඕනේ කියලා. වික්ෂේපෙන් දුර වෙන්න ඕනේ කියලා කියන්න ඕනේ. ඒක කළාම මේකේ වෙනවා කෙනෙක් උදාන් දේශනා කර අපිට තියෙන අර සති සම්පජාඤ්ඤය තම උදව් වෙන්නේ මොකක් කළාවත්. සති සම්පජාඤ්ඤය බුදුහාරොන්ට හැමතිස්සෙම ඒ තද බල විශ්වාසය තියාගන්න වෙන ආදරයක් එක්ක. බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි. මම පිටත් සිටුනේ හොඳයි ආනන්ද මාතා ඔබතුමාට පුළුවන් එක දෙන්න. මම කන්න මාතා. මොලේ තිරන් සරණයි. ඇත්තට මට අර පොඩි අදහසක් මතක් වුණා. දැන් මචන් ඔබතුමා කිව්වනේ මේ අපි තියෙන නරක දෙයක් පිරිසුදු කිරීමක් සඳහා වෙනවා මේ කරගන්න ඕනේ කියන කතාව. මට හිතුණ ඇත්තටම මේ දැන් අර පදස්සර මිදම් බික්කවේ චිත්තං කියලා අපි කියන තැනේදී මම හිතන අපි කවුරුත් නෑ යන්තම් යම් කර්මකින් හොද්ද කරලා ඇති ඒ පදස්සර ප්‍රභාසර හිත. ඉතින් අපිට ඇත්තටම කරන්න තියෙන්නේ මේ ඒ தත්ත්වයේ මගහරි කියන්නේ දැන් කියන්නේ හිත පිරිසුදුනන් පස්සේ මේ මොහොතකට හෝ ඊළඟ මොහොතේ අපේ හිතේ ඇත්තටම ඉතින් ඒ අවස්ථාවේ නරකක් නැහැනේ. නමුත් අපිට කරන්න තියෙන තීන්දුව දෙයක් සිදු කරන්නේ වඩාත් වඩා පිටින් එන්න තියෙන අපි සිදු කරන්නවත්ත ගන්න එක නේද කියලා නිකන් අදහසක් මතක් වුණා. ඇත්ත මේක නේද අපිට කරන්න තියෙන්නේ. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගය අපි ගන්න ඕනේ නේද කියන එක මම මරණින් අදහසක් මතක් වුණා. මට ඒක නිකන් ෂෙයා කරගන්න හිතුණා. ඒකට පොඩි උත්තරයක් ලබා ගන්නත් පුළුවන් පස්සේ ලාවක් මම හිතන්නේ. සත්‍යජිත්තුමාගේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි බොහොම කින්නෝ මම යමිනේ ශාන්ති මාත්‍රේ ශාන්ති මාත්‍රේ ඔබතුමා ඉදිරියට ලයිව් තියෙනවා. හැම දිනකටම තියෙන සරණයි. හැම දිනකටම තියෙන විදිහට මම අහගෙන ඉන්නම්. විශ්වවිද්‍යාලයේ මට තියෙන දෙවියන්ට දැනෙන හැබැයි සංසිද්ධිතුමා කොහොමද ඉන්දිය හය ගැන පොඩ්ඩක් විස්තර කරපෙතින් හින්දේ. ඉන්ද්‍රියයන් ගොඩක් සංවර වීම නිතරින් අවශ්‍ය වෙන්නේ. ඒ ගැන සච් උත්තක් පුළුවන් නම් විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. පෙරුවන් සරමයි. හොඳයි අපි පසු සච්චිත පාටි වෙමු. ඒ ගැන කොමුදු මහත්මිය ඔබට මේ පුළුවන් සම්බන්ධයෙන්. අනේ ජයන්ත මහත්මයා මම පිරක සද්ද තියෙන තැනක ඉන්නේ. මට සමාවෙන මම ශ්‍රවණය කරමින් ඉන්නවා. ආ හොඳයි. පෙරුවන් සරමයි. මොයි ඔමෙන බ්‍රුනෝ මහත්මයා ඔබතුමාට පුළුවන් අපිට එකතු වෙන්න බ්‍රුනෝ මහත්මයා පෙරුවන් සරමයි. දෙවන සරණ කියල දෙනාටම අතරම සතියේ මාළ බොහොම පින් අර කියපු කරුණ වල අර බස් වෝල්ටේජ් එකේ ගේවල් හදන්න ඉන්නවා කියපුවම මට ඇත්තටම හිනාදියක ඒ බස් වෝල්ටේජ් එකට කෙසේද අපි දැන් ඒක යම් කිසි දේවල් දාන්නකොට ධර්මාශය කියන එක තේරෙනවා. ඒකට අදාළ කරුණ කියවෙනකොට ඒකේ තියෙන හිත සුද්ධ කරන මේ හිතාරන්නේ සුද්ධිය කරා යන ගමනේදී හම් වෙන පිරිසගේ වචනාකම මට කියලා නිම කරගන්න බැරි තත්යකට තමයි දැන්පත් වෙලා තියෙන. ඒකත් මෙතනින් ලැබෙන සහයෝගය කියන්නේ ඒ වගේ දෙයකට. ඇත්තම තත්ත්වේ කියනවා නම් මේක කල්‍යාණ මිත්‍රාශයක් නැතුව මේ වගේ දේවල් කරගන්න හිණේමත් මට පුළුවන් වෙන්න බැරි කමක් තමයි තිබුණේ කියන අවස්ථාව තියෙන. ඒක දැන් යම් කිසි කල්‍යාණ මිත්‍රාශයක් උඩ ඒ යම් කිසි දේවල් දැනගන්න කොටත් මේ අද මේ දෙස්තුම කියපු කරුණු මේ අනිත් අය කියපු කරුණු සේරම බලද්දී චිත්‍ර රාජපක්ෂ මහත්මිය කියන්න මාතර කියන කරුණු එක බලද්දී ජීවිතේ සමාන කරුණු කියනකොට ඒක කොච්චර ප්‍රයෝජනවත් වෙනවද මේ ගමනට කියන එක කල්‍යාණ මිත්‍රාශ්‍රය. උද්‍යෝග සමන්ව තව උද්‍යෝගමත් කරගන්න නැත්නම් එන්නේ දැන් බස් වෝල්ට් එක නෙමෙයි මම පාරේ මැද ගෙවල් හදගෙන මේ නිකන් ඉන්න මට තමක් ඇති වෙනවා ආරෝග්‍යය නැත්නම් යන සමහර වෙලාවට මම ආහාර තියෙන බුදුහාමුදුරුන්වත් අර අනාගාමි රහත් මාංශකෙනට වුණත් තව උනන්දු කරවනවා තමන්ගේ වැඩේ ඉක්මන් කරගන්න. ඒක එහෙමලදී අපි දැන් මූලික මට්ටමේම අපි සමහර වෙලාවට මන්දගාමි වෙන තත්යක් කියනකොට ඒක කල්‍යාණ මිත්‍රයන්ගේ තියෙන අර පුෂ් එක යෝගමත් තම සමහරුන් ගස් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා. ඒකෙදි මන්දක මේ මුලදී අපි සිත් දියුණු කර මේ හිත මේ විසුද්ධිය කරා ගෙනියන්නයි හිත සුද්ධ කරගන්නයි මේ භාවනා කරන්න කියන එකවත් මම දැනන් හිතේ නෑ. භාවනා කරන්නේ එක්කෝ යම් කිසි බලයක් ලබා ගැනීමට කියන වගේ අදහසකින් තමයි වෙනත් මාර්ගවලින් අපි දැනගත් මාර්ග මේ භාවනා කරනවා කියලා දැනගත්තම ශක්ති වර්ධනයක් ඒකේ මානසික දියුණුවේ කරන්න පුළුවන් මිශ්‍රිත දේවල් ගැන මේ පැත්ත තමයි තියෙන්නේ. මේ භාවනා කර යුත්තේ හරි මේක මේ විසුද්ධිය කරා යන්න කියන එක තේරුම් ගන්න සෑහෙන කාලයක් මත ගිය. ඒක එහෙම එනකොට අර චිත්‍රමාත්මික වගේ අර නීවරණ වල තියෙන මහන්සිය කියන්නේ රෝගාතුර වෙන ගතිය. ඒ ගතිය මම ඇත්තටම හිතේ සෑහෙන පෙරුණ කෙනෙක්. ඒ වගේ මේ නීවරණ වල තියෙන අර ටයර්ඩ්ෙක් නැස්නේ. ඒයි ඒක මට තේරෙන්නේ මම දැන් මේකත් වැඩි දෙන්න පුළුවන් මේ සතුට මට මේ කරුණ දැනගන්නත් එක අහන්නේ මේ තව සුද්ධ කරගන්න පුළුවන් සම් තියෙන මේ නීවරණ වල තියෙන මේක මේ මෙච්ච අපිට බලපාන්නේ මේ යන්න නොදෙන්නේ මේක යම් කිසි අපේ මේ විඥානයෙන් යම් කිසි මේ ආහාරයක් වෙනවද මේ සංසාරයට කියන එක අපේ සංසාරයට විශේෂිතේ ඒ අදාළ යම් මේ විශ්වයේ යම් කිසි කතාවකට අපි අදිනවා මේ අවසාන ටික තාටිය පැහැදිලි කරන්න ඒක අවසාන ටික තේරුණා මදි මට. දැන් සාමාන්‍යයෙන් අපේ දැන් විඥානේ තියෙනවනේ සත්‍යමනේ. දැන් විඥානේ අපි දැන් මේක සුද්ධ කරන් යනකොට නීවරණ වලින් ඇයි අපි රෝගාතුර කරවන්නේ? මේක අදින ගතියක් තියෙනවාද මේ පල්ලහැට? ඒ අදින මට තේරුණා මේක අපිව ගෙනල්ලා නාම රූප වලට ගැට ගැස්සන් තමයි හදන්නේ. මේක රූපයට ගෙනල්ලා ඒක මේ අපේ සීලය හරි සීල විසුද්ධියෙන් හරි අයත් කරවලා ඒ සීලේ වීතික්කමන මට්ටමට ගේන්න අපි රූපයට ගැට ගහනද මේ දරණ අශ්‍රින් ප්‍රයත්නයක් තියෙනවා කියලා තේරෙනවා. අපේ කොච්චර වීර්ය තිබ්බත් මේක යන්න ඕනේ කියන එක සුද්ධ කරන්න ඕනේ කියන එක ඒ නීවරණ වල යම් කිසි බලයක් කියනවා වගේ තේරෙනවා. මේක ආයෙත් අපි යොගෙනල්ලා අර නාම රූප අර ගැට ගන්න තැනම කියනල්ලා රූපයට කියනල්ලා හේතු කරවලා තියන්නේ සාකර දෙරිම. මට ඒක දෙන්නේ මේක විශ්වපැත්තෙන් බලයක් එන්න මොකක් හරි තියෙනවාද කියන එක අපේ විඥානය ආහාර වෙනවා. ඒ කෙලෙස් වල තියෙනකොට කෙලෙස් කියන්නේ නිවර්ණ වල ඉන්න ජීවත් වෙනකොට ඒ ජීවත් කරවීමේ ඒ යම් කිසි කියන්නේ පොහොර දැමීමක් හෝ පෙට්‍රල් දැමීමක් හෝ අනිහර ඉන්ධන සැපීමක් වෙනවාද සංසාරයේ පැත්තට අනිත් පාර්ශ්වයෙන් හරි වෙන කාට හරි ප්‍රයෝජනවත් වෙන ගතියක් තියෙනවාද කියන වගේ කපුත් මට නිකන් හිතුණා මේක කවහරි මේක යූස් වෙනවාද මේක සංසාර පැත්තට කියන එක වගේ මම හිතනවා මම කියන එක තේරෙන්න ඇති කියලා දැන් අනිත් එක මේක සුද්ධ කරන්න පුළුවන් කියලා දැනගත්තාම අර මන්දගාමී වෙන ගතියකුත් ඇති වෙනවා ආ මේක දැන් ඒක දැනගත්ත නැත්නම් මේක නිකන් භයානක තැනක ඉන්නේ කියලා දැනගන්නකොට අර මේ හා වගේ ඉබ්බගේ රේසර් වගේ හාව දුවන වගේ හයියෙන් දුවනවා අර යම් කිසි මට්ටමකදී මේක තේරුම් ගන්න මම මේක අර ප්‍රඥාවේ අර ප්‍රඥාවල යම් කිසි මට්ටමක් අර ඥාන දර්ශන විසුද්ධිය වෙනකන් නොගියත් යම් කිසි ප්‍රඥා මට්ටමේ ප්‍රඥාගෝචකුණු මේක සුද්ධ කරගන්න පුළුවන් කියන අවස්ථාව ආවයි පස්සේ අරිබ්බට වඩා හිමි යනවා කියන හනිදා ගන්න කතියකට පත් වෙනා වගේ හිතේ තත්ත්වයක් තියෙනවා වගේ මට තේරුණා මේකට හේතුවක් මම යම් කිසි දේවල් පැහැදිලි කරගන්න ඕනින් දහන් ඒතකොට මේකට මම ඔයගේ මොනවා කිය උපදේශ අපිට මේ ඉස්තලයන් මිත්‍රන් ලබා ගන්න පුළුවන් කියන්නේ එහෙම දැක්කම අර හාව වගේ ආපු එක දැන් හරිද කියලා රිලැක්ස් ගතියක් අරගෙන නිකන් නිදා ගන්න හරි නැත්නම් හිමි යන ගමනක් වගේ හරි ස්ලෝ වෙන ගතියකුත් මේකේ තියෙනවා මේකටත් මම මේ MPC අවවාද මම බලාපොරොත්තු වෙනවා අනිත් එක දැන් MPC භාවනා මධ්‍යස්ථාන වලට ගියහම දැන් මේ හිත සුද්ධ කර මේ සුද්ධ මේ කියන්නේ විසුද්ධිය කරා යන්න බෑ දැන් පින්ක රැස් කරගෙන පාරමිතා කරන මට්ටමක් විතරයි දැන් ඒක උභාක් ස්වාමීන් වහන්සේලා උපදේශ දෙන්නේ දැන් අතරම අපි සන්තෝෂ වෙන මේ වගේ ඒවා යන මිත්‍රව පිරිසක් ඉන්න එක මේක කරගන්න පුළුවන් කියලා දැන්න මේ කියලා අඳුම්බතරනේ කියන හරි ඊටත් කියන්නේ ඒක මේ ඇත්තටම මේ මම හින්දා සතුටු මා දිනුතර ඒ කියපු කරුණු ගැන ඉතර දැනගන්න කැමතියි අනිත් කල්යන මිත්‍රයන් තේරසන්න. සත්‍යයෙන්ම මම හිතනවා ඒකට අපි යොමු වෙලා සුනවදත් කල්යන. ඒකට නම් ගැඹුරට මේ යෙදෙන්න ඕන තැන අර කල්යන මිත්‍රියක් අහපු ප්‍රශ්න නම් මගේ මනසේ නැ කොහොම මොකක්ද හෙව්වේ කියලා. මතකද කාට හරි ශාන්ති මහත්මී කවුද ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඉන්ද්‍රිය ධර්මස් නෙවෙයි ඉන්ද්‍රිය සංවරය පිළිබඳව යහවේ කියලා මගේ මතකයේ තියෙන ශාන්ති මහත්මී නිවැරදි නේද? එහෙමයි මම ඉන්ද්‍රිය සංවරය ගැන තමයි ටිකක් පැහැදිලි කරලා දෙන්නේ කියන්නේ. එහෙනම් සම්. ඔව් සම්බුද්ධසර නේ? ඔව් එතකොට දැන් එත ඉන්ද්‍රිය සංවරය කියනකොට ඒ අපි ඒ බුදුහාමුදුරු කියන වචන දෙක බොහොම වැදගත් සංවරය කියනකොට අපි පොඩි කාලේ ඉඳලා අහපු එකම නෙවෙයි වෙන්න සංවරණය කරනවා කියන්නේ ඇත්තෙම අහුර ගන්නවා ඒකට කියන ඉන්ද්‍රියසු ගුත්තද්වාරතා කියන්නේ ඒක වහලා දාන්න පුළුවන් ගැතියක් තියෙනවා බලෙන් නෙවෙයි එක දැන් බුදුහාමුදුරු කියන වචනේ මේක චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැකලා නනිමිත්තක් ගාහියෝ ඒ ඇහෙන් රූප දැක්කහම ඒකත් මං විග්‍රහ මට වාසිදායක පැත්තට හරි දේශ සහගත පැත්තට හරි මං ඒක තීරණ නිශ්චය කරන්න නැතුව ඒ එහෙම නොකර අවිජ්ජා දෝමනස්ස කියන ගතිගුණ දෙකේ අවිජ්ජා කියලා කියන්නේ මට වාසිදායක විදිහට පාට කළොත් ඒ මන් දකින දේ හරි ආන දේ හරි මට ඒ ගැන මං ආසාවෙන් කතන්දරයක් හදනවා ඒක තමයි අවිජ්ජා කියලා කියන්නේ ආසාවෙන් චිත්ත රූප මවන සංකල්ප මවනවා එහෙම දෝමනස්ස කියන්නේ එහෙම නැත්නම් දේශයෙන් අකමැත්ත කියන එක ඇති කරගෙන අකමැති විදිහට ඒක නැත්තම් මට වඩා හොඳට ඉන්න පුළුවන් කියනවා. තා ඒක නැති කරන්න මම උත්සාහයක් කරනවා. එතකොට ඒ අවිජ්ජාසා දෝමනස්ස කියන ඉන්ද්‍ර සංවරය කියනකොට ආසාව දුරු කිරීමක් විතරන්නේ මෙතන වෙන්නේ. අවිජ්ජා අපේ වචනේ අහලා තියෙන අවිජ්ජා කියලා කියන්නේ යමක් ගැන ආසාවෙන් කතන්දර හදන එක. දෝමනස්ස කියලා කියන්නේ දේශයෙන් ඒක විනාශ කරන්න සැලසුම් කරන එක. ඒකෙන් අයින් වෙන්න නැත්නම් ඒක අයින් කරන්න. එතකොට වැඩිපුරම ලෝකේ අපිට පේන જાති හරි ඇහෙන જાති හරි රස විඳින જાති හරි ගෑවෙන જાති හරි මනස හරහා යන ඕනම දෙයක් නාසයට දෙන්න ඒවා හරි ඔය ආයතන හය ලෝකයට සම්බන්ධ වෙනකොට ඔය දෙකට ගිහිල්ලා හමාරයි අපි ඒකට කියනවා ලයික්ස් ඩිස්ලයික්ස් කියලා ඒ දෙකට යනවා බුදුහාර කියන්නේ ඒ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඒ දෙකට යන ඒවා එනවා නම් ඒකෙන් නැයින් වෙන්න ඕන ඉස්සරව. පස්සේ වෙනකොට ඉන්ද්‍රියන් නැතුව ජීවත් වෙන්න බෑනේ. ඉන්ද්‍රිය භාවනා කියලා කියනවා. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය කියන හය ලෝකයක් එක්ක කරන සම්බන්ධතාවයේ තේරුම් ගන්න. ඒකේ ධර්මතාවයේ තේරුම් ගත්තාම ඒක එච්චර වෙලාවක් තියෙන්නේ නැහැ. ඉස්සර අපි හිතමු කේන්ති කියන එක තිබුණා නම් කවුරු හරි මතක් වෙලා පැයක් විතර ඒකේ බලපෑම දැන් විනාඩි 20න් අවසන් වෙනවායි. මම ඉක්මනින් ධර්ම මාර්ගයට එනවා. මොකද මට අවශ්‍යයක් මං සලසා ගන්නවා කියන එක තේනවා ඉන්ද්‍රියය පාවිච්චි කිරීමෙන්. ඒතකොට ඉන්ද්‍රිය සංවරණය කරගන්නවා කියලා කියන්නේ එතකොට එහෙම අභිජ්ජා සහ දෝමනස්ස දෙකට යන්ත නොදී හිත පරිස්සම් කරගන්න ඉන්ද්‍රිය හයයි. එහෙම නැත්තම් ඒක උත්සාහයෙන් කරන දෙයක් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මම උත්සාහ ගන්නවා හිත අමනාප වෙන දේවල් නොකියවයින්. පුවත් ප්‍රවෘත්ති නම් මං ප්‍රවෘත්ති කියනකොට හිත නරක් වෙනවා නම් ප්‍රවෘත්ති බලන්නේ. ඒක පොඩි දෙයක් මට කරන්න දෙන්නේ. ඒක ඔෆ් කරලා දානවා. කොහාට යනකොට කවුරු හරි ඉන්නකොට අර මේ සේවිතබ්බ සූත්‍රයේ බුදුහාමුදුරු සාරිපුත්තාන කිවි ගමක් තියෙනවා නම් නගරයක් තියෙනවා නම් පුජ්‍යලෝ ඉන්නවා නම් රූප තියෙනවා නම් ඇඳුම් අඳිනේවා තියෙනවා නම් තමන් දා ගන්න සපත්තරි තියෙනවා නම් කරදරයක් වෙන්නේ ඒ වගේ නයින් වෙනවා. පසුගිය සතිය අපි කතා කරා සබ්බාස සූත්‍රයේදී ඒ වයින් කරන හැටි ඔක්කොම වෙනවා කියලා. ඒතර ඉන්ද්‍රිය සංවර කියන්නේ ඇහැ ඩිංගක් ඇහැ කියන එකට ඔය ඉන්දියාවේ තියෙන වචනයක් තියෙන මේකට මාත්‍රා කියලා කියනවා ඇහැට. ඉන්දියාවේ සමහර දර්ශන වලට අර මත්ඤ්ඤු කිව්වෙත් ඒකම භෝජනේ මත්ඤ්ඤතාව වගේ. මාත්‍රාව දැනගෙන නැක වැඩ කරන්න. ඇහැ නැතුව බෑනේ අපිට දැන් සලායතන තියෙනවානේ. කන නැතුව බෑ වැඩ කරගෙන යන්න. දිව නැතුව බෑ දැන් මේකේ මේ ගොන්නම තියෙනවා. මේ තියෙනවානේ දැන්. නමුත් ඒකට මා උත්සාහයෙන් පොඩි ඇහිරිල්ල කරන්න වෙනවා. ඒක සීලයට උදව් වෙනවා. ඒ ඇහැ මාව ගිනිගස්ස නැහැ. ඇහෙන් අර ආදිත්ත පරයා වගේ ඇහෙන් මං ගිනි අරන් ඉන්නේ. නැත හැගිනිය රන්තිය ඒ වගේව තියෙන අපට ඒකෙන් පරිස්සම් වෙන්න ඕන. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. ඊට පස්සේ අර චිත්ත සබස්තර චිත්ත කියනකොට ඒ කියුදේ මා කිව්වා කියලා මා හිතන්නේ නැහැ සතිමත් කිව්වාද කියලා. ඒ ආගන්තුකව ආවහම වෙන්නේ උදාහරණයක් හැටියට ගියොත් මං හිතමු මං ආගන්තුකයා කෙනෙකුට එන්න කිව්වහම කලින් ආපු අයත් ඉන්නවා එයාට උදව් කරන. අපි ඒවට කියන අනුසේ කියලා. ඒ අනුසේ විසින් අර එන ලෝභයට උදව් කරනවා. එතකොට ඒ අනුසේ තවත් දියුණු වෙනවා. ඒ බලවේගය, ඒ බලය, ඒ මැග්නටික් පවර් එක තව වැඩි වෙනවා. අර කල්‍යාණ මිත්‍ර කිවිරේ මේ විතික්‍රමන අවස්ථාව වගේ දේවල් ඊට පස්සේ විකම්බන ප්‍රහාණය වගේ දේවල් සමුච්ඡේද ප්‍රහාණය වගේ දේවල් ඒ සිද්ධ වෙන්න සමුච්ඡේද කියන එක වෙන්නේම අනුසයත් එක්ක ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒව ආවහම වෙන්නේ අර අර අර ග්‍රවුන්ඩ් එක පෝෂණය කරන පොහොර දාලා යනවා තව. ඊට පස්සේ ඒක පැලවෙන්න ලේසි. ඊට පස්සේ යමක් දැක්කොත් එහෙම වෙනදාට දවසින් පැලවෙන බොංචි ඇටි ආසාවේ බොංචි ඇටි ඒක ඇවිල්ලා පොළොව හොඳට දාලා හොඳට කොළ දාලා එනවා. මොකද අනුශය මේ පාත්‍ය එනසිරිය එක පොහොර දාලා වැඩි ඒතකොට. ඒ නිසා අර ඉන්ද්‍රිය සංවර වගේ දේවල් වලින් එන්නේ අරක පොහොර දාන එක අඩු කරලා. ඒ ග්‍රවුන්ඩ් එක තෙච්චර බලයක් දෙන්නේ නැහැ. දැන් බැරන් ග්‍රවුන්ඩ් එකක් කරමු ඊට පස්සේ. අර ඉන්ද්‍රියේ භාවනා සූත්‍රයේ කියනවා බුදුහාමුදුරුවෝ ඒ ඊට පස්සේ ඒ ඇහැට කනට දිවට නාසයට ශරීරයට සහ මනසට එන අරමුණු කියන ඒවාත් එක්ක පෙරලිල්ලක් ආවොත් වැඩි වෙලා තියෙන්නේ නැහැ කියලා. අර කිවි නෙළුම්පතේ වතුර හැඳින්නේ නැහැ වගේ. නැත්තම් සත්‍ත්‍ය යකඩයකට තාච්චියක් හිතලා බලන්න. එතකොට තාච්චි දැන් පෑන්කේක් හදනකොට තාච්චිය සත් කරන නැත්තම් ඒ ප්ලේට් එක රත් කරනවා. එක වතුර ටිකක් දාලා බලන්න රත් වෙලා ඇතිද කියලා. වතුර බින්දුවක් දැම්ම ගමන් මේක අතුරු දහන් වෙලා යනවා. ඇයි? අරක රත් වෙලා තියෙනවා. ඒ වගේ විපස්සනාව කියන එකේ පටිච්ච සමුප්පන්නතාවය දකින්ද මනසක් මගින් ඇති කියලා තිබුණාම ඒක මතක් නොවෙන්න පුළුවන්වක් වෙලාට තමන්ටම තේන සමහරට ඒක අනිත්‍ය අවඥාවට ලක් කලින් වෙන වෙලාවලුත් තියෙනවා. එහෙම නොකරින් තිස්සා ගන්න ඕන කරුණාව ඇතුළේ. ඒකට අභිනන්දනයක් නේ. ඒක නිර්වේදයක් හැටියට තේරෙන්නේ. ඒකේ යෙදෙන්න බෑ මට හිතෙන්නේ නෑ. ඒක රසයක් නේ. එතෙන්දී ඒක වෙනකොට පීතිපස්සද්දේ තියෙන එක තේරෙනවා. එතකොට අර අන්න දැන් ඇඳුම් කනවා කියන එක ඊළඟ ප්‍රශ්න උත්තරේ. අප අහපු කතන්දර අනුව අපි දන්නවා සුදත්ත බුද්ධ කියන වචනේ අහුනහම ඒ පැත්තට ගියේ හැටි. කොච්චර කෙනෙක් උදව් කළාද කියලා. බාහ්‍ය ඒ උත්තම වූ ප්‍රඥාසහිත මිනිසයාට ඒ පරිබ්‍රාජිකයාට උදව් කළා ඥාති සාලෝ හිද්දේවතාවේ. ඒවා තියෙනවා. ඊළඟට අපිට මතකද දසමාර සේනාව විශේෂයෙන් සුත්ත නිපාතේ තියෙන ප්‍රධාන ඒ සුත්ත වගේ දේවල් වලදී බුදුහාරු තෙන්දි දේශනා කරනවා මේ සතියේ තියෙනවා වැඩිපුරක් මට දැන් සතියේ තියෙනවා ඒ මායත් එක්ක ඒ ඔක්කොම පරණ ඇවිල්ලා මට අයිතිවාසිකම් කියන ඇත්තෙන් මේකයි මේ වෙන්නේ මේ මමත්වයට අයිතිවාසිකම් කියනවා කොම ඩීමන්ස්ලා එනවා අපිට අනිවාර්යෙන් එනවා කවදාව අර මේගිය හාමුදුරන්ට කාමසාගත සංඥා හැමාවේ ඒ වගේ බුදුහාරත් එක්කම හිටියා නමුත් ආවේ කාම ව්‍යාපාද හිංසා විතරක ආවේ ඊට පස්සේ බුදුහාම කිව්වර ඔයත් දැන් කියපු හැටියට කල්යාණ මිත්‍රත්වෙත් එක්කින්න ඕන මේ වගේ දේවල් කරන්න ඕන පරිස්සම් වෙන්න ඕන මෙත හදා ගන්න ඕන පරිස්සම් අර පුංචි දරුවෙක් හදනවා වගේ. එතකොට එතෙන්දි සිද්ධාර්ථයන් වහන්සේ කියනවා සතිපඤ්ඤා මගේ තද්දටම තියෙනවා. එතකොට හොඳ වචනයක් එතෙන්දි කියනවා තස්සං ඒවං විහෙරතු පත්තස් සුත්තම වේදනා උත්තම වින්දනයකට හිත යාවෙලා තියෙනවා දැන්. එහෙම ඒ උත්තම වූ පාරිශුද්ධ වින්දනයක් අවේදිත අපි නැත්නම් අතර්කයෙන් නැතිබ එන මේ වින්දනය එනකොට කාමේ නාපෙක්කිතේ චිත්තං කාම කියන ගොඩ කොටුව ඒ කියන්නේ ඒක තිබුණොත් මට හොඳට ඉන්න පුළුවන් කියන හිතන එකතිය මොනවා හරි දෙයක් සංඥා හරි වින්දන හරි මතක හරි සංකාර හරි රූප හරි ඕනම දෙයක් ලං කිරීම එන්නේ අපේක්ෂා කරන්න අහවල්තනින් තුනේ කියලා අහවල්තන කියනකොට දැන් නය සංඥා අනාසංඥා ආකින් සංඥාත ඒ සිද්ධාර්ථද නැහැ අපිට සමහර වෙන්න පුළුවන් අහවල් ගෙදරට අහවල් වෙඩින් එකට අහවල් පාටියට අහවල් පන්සලට යනවා හිටියොත් හරි කියලා. ඒ මට වඩා මේක වෙනස් දැන්. අපි දැන් හිතන්නේ මේ ශාරීරිය දක්කන තැන් විතර නෙවෙයි අපි මනසත් දක්කන එක එක තැන් වලට. මොකද භව තණ්හාව තියෙන ගැඹුරින් අපිට. මොකද මම කියලා කෙනෙක් ඉන්නවනේ පවත්වන්න. ඒ මම කියන එකන හොඳ තැනක තියලා උජාරුව පෙන්වන්න හදන අනිත් අය. ඒකමයි මේ වෙලා තියෙන්නේ. මම ගෲප් එකක් හදා ගන්නවා. රැඳ බින්ට්. හිටින් හදා ගන්න. මගේ මට විරුද්ධ එක්කනාට වැඩි මම මෙහෙම පෙන්නන්න. සමහරට මට විරුද්ධ වක්කට නැත්නම් නංගිට නැත්නම් අයියට නැත්නම් එහා ගෙදර එක්කනාට නේබර්ස්ලට නැත්නම් මගේ ගෲප් එකේ අනිත් අය මගේ සොසයිටි එකේ අනිත් අය එක එක මං හදා ගන්නවා මටම බැටල් ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ බුදුහාම කියන පස්සනාපෙක්ඛතේ චිත්තං අපේක්ෂා රහිත චිත්තයන බලන්ත චිත්ත ස්වභාවයක්. පස්ස සත්තස්ස සුද්ධතම් මේ සත්‍යාගේ සුද්ධ වූ භාවය බලන් දකින්න කියන. මේ සිදුහත තේරෙන යාගිම සුද්ධ භාවය. යහම කුච්චරදි අත්තලා දාවි. ආපහු යා හිතන්නේ නැහැ නේ අනේ කන්නත් එක්ක ඉඳී තියනවා නම් හොඳයි, කන්තක ගියන්ද තියනවා නම් හොඳයි, කපිලවස්සේ අර වීදියේ ගියා නම් හොඳයි. ඒවා ඉන්නේ නැහැ නේද? ඊට පස්සේ ඔන්න මාර සේනා ටික අපි අහලා තියෙනවානේ. කාමාතේ පතමා සේනා. ඔය අනිවාර්යෙන් ඔය ඩීමන්ස්ලා අපට එරෙහි වෙනවා. ටැංක්ස් අරගෙන මිසයිල්ස් අරගෙන ඉන්නේ එකක්. ඒ වගේම බ්‍රයිට්ස් දෙනවා අපිට මේම් කරන්න මිලියන මම බිලියන 1000ක් දෙනවා කියලා වගේ. ඉතින් ඊට පස්සේ මං හිතුවා මට යෝට් එකක් ගන්න පුළුවන්, මට ලොකු ආරණ්‍යයක් හදාගෙන ඉන්න පුළුවන්. මට හුදකලා වින්ද පුළුවන් කියලා මං හිතා ගන්න ඒ වගේ. ဒုတိය අරති උච්චති මාරසේනාවේ දෙවෙනි එක්කෙනා තමයි අරති සිප්පා වෙනවා ડિප්‍රෙෂන් එකක. මොකද දැන් මනස පුරුදුලම තියෙන කාමෙන් ඉන්නනේ අපි. අහවලාගේ මනස කියලා හිතන් දෙපා දැන් මේ මේ මේ පාවිච්චි කරන தත්වය කියලා හිතන්. අරතිය ඊළඟට අතියා කුප්පිපාස බඩගින්නයි තිබහයි. බඩගින්නයි තිබහයි කියනවා. ඒ කියන්නේ දිව කියන එකට ඕන දැන්. ඉතින් මං මොනවා හරි දෙයක් කවදාවත් නොහිතපු දේ කන්ද හිතෙන ගතියක් තියෙන භවනා කරන්න ගියාම අර රිට්‍රීට් එකට ගිහිලා ආව ගමන් තමයි මේ ලුණු මිරිසුපු හදාගෙන ආපහදන වෙන්න පුළුවන්. මොකද එහෙ හම්බුනේ සෑන්ඩ්විච් නිසා. එතකොට වෙන්නේ මගේ අර ලෞකිකත්වයේ සෙටල් ඩවුන් කර ගන්න ඕන. ඉක්මනින් පත්තරේ බලන්න. මොකද මේ වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න ඕන. නැත්නම් මට මගේ මනස දන්නේ නැහැ ආයි කනෙක්ට් කර ගන්න. හදන්නෙම ලෝකයට කනෙක්ට් කර ගන්න. නැත්නම් මට හිතෙන්නේ මම තනි වුණාය කියලා. ඒ නිසා රදිෂ්ඨාන පූර්වකත්වය අවශ්‍ය වෙනවා. චතුත්ථි තණ්හා පෞච්චති. හතරවෙනි මහරසේ කියනවා තණ්හා කියන්නේ මදිකමක් තියෙන කෙනා. පංචමන් තියෙන මිදේවද අපි දන්නවනේ. අයින් ගහන්න හිතෙනවා. බීරු පෞච්චති. බයක් ඇති වෙනවා. ඔය ડિප්‍රෙෂන් එකක් එක්කම ඊට පස්සේ Taman settle down මේක වුණොත් හරියයිද? මම මේකට ගියාම මගේ දරුවෝ මට සලකයිද? ඒකට මට අවඥා කරයිද? මගේ මේක ගියොත් එහෙන් මම මට සභාපතිකම නැති වෙයිද? මේක කරන්න බැරිනොත් මට සංවිධානය කරන්න දැන් බෑ. මේක කරා ඒ විකාර කියලා හිතේ නේමුනොත් එහෙම මේක දෙයි මං අකමැති කියන. ඔයගේ දේවල් තමයි බීරු කියලා කියන්නේ. මම I feel insecure. ඔකේ එනවා. මොකද security එක මං හදාන තියෙන්නම සලායතන වලින්. ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ විචිකිච්ඡා ඒ දන්නවා. අතවෙනි මක්කෝ තම්බෝ දැන් මම සම්මාන කරන්න හදන නිසා අනිත් අයගේ ಗುಣ මකන් තමයි හදන්නේ. එයා ඔහොම කළාට එයා මෙහෙම කෙනෙක් කියලා මම අර මොකද දැන් මම කියන එක නම් ඉහිලා දාගන්න හදන්නේ. නමුත් මට පේනවා අනිත් එක්කනාගේ කම්ම විපාක හොඳයි වුණාටම කොයි ලෝකේ යන්න දෙයි මිනිහයි කියලා ඊට පස්සෙ ඔයාට මෙහෙම වෙයි කියලා මම එයාගේ අකුසල කර්ම විපාක එන එක ගැන සතුට වෙනවා. තම්බෝ තම්බ කියලා කියන්නේ එතකොට මමත් එක්තරා කෙනෙක් කියලා දැඩි බවක් අත ගන්න. ඊට පස්සේ ලාභෝ සක්කාර ශීලෝක මිච්ඡාලද්දෝ චේයසු. ලාභ සත්කාර වලට හරිය කැමැත්තක් ඇත. මම කැමති මං තනි නෑනේ එතකොට. අර යා මට ගරු කරන මෙයා මට හා ඔබ තුමී කියලා කතා කරන ඉස්සරහ නමිත ඔබ තුමා කියලා කතා කරන්නේ. මං කියන දේ අහගෙන ඉන්නවා. මං කියන දේ අගේ කරන ඔවගේ දේවල් ඒ සත්කාරයේ කැමති ලාභයටත් වත්. අගේ කරනට කැමැත්තකුත් තියෙන. ඊට පස්සේ මිච්ඡා ලද්දෝච යෝයස්. කොහෙන් හරි පිරිසක් එකතු කරගන්න අයුතු විදිහට ඒක එතමගේ කැමැත්තක් තියෙනවා. දහවිනි එක යෝචත්තානං සමුක්ඛංසේ තමන් ඉහෙලයි කියලා හිතෙනවා. මම කොච්චර හොඳට මේ මාර්ගේ එනවාද? තමන් ගැන කොහොම හරි ගුණ වර්ණාව තමන් ලවාම කරනවා. අරස නාම රූප දැක්කහම වෙන්නේ මේකත් ඒක කොටසක් කියලා තේරුම් ගන්න. මේකත් ඒක කොටසක් මේකේ තුන පහක් විතරයි මේක කියලා තේරෙනවා. අත්තානන්ත සමුක්ඛංසේ පරේචවජාන ඔය දසමාර සේනාව කොහෙන් හරි විදිනෝ. ඉතින් මේක පුරුදල තියෙන එහෙමනේ. ඒ නිසා ඔන්න තා ඩිංගක් අඩුවට පල්ලෙහාට ඇවිත්ෝ කල්යාණ මිත්‍යාගේ හැම තිස්සෙම අගේ කරන්න අපි එක කරන ප්‍රාර්ථනා කරන්න. ඔය ඉමිනා පුණ්‍ය සම්මේන කියන එක කද්දිවෙනුත් නෙවෙයි, උගුරනුත් නෙවෙයි, ශාසනාලෙනුත් නෙවෙයි, මුළු පැවැත්මෙන් මේක කියන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝති යාව නිබ්බාපත්. නිබ්බාපත්ත්‍ය කියන එක දැන් සිද්ධ වෙන්න හදන දෙයක් කියලා හිතන්න. නැත්තම් පස්සේ මේ ශරීරය මැරලා ගිහලා ආයෙත් 10ක් විතර ඉඳලා නෙවෙයි මේ දැන්. ඊට පස්සේ සාරිපුත්ත වගේ ඇත්තෝ ගැන තමන් කැමති ධම්ම දින්නාවනි උත්තමාවියන් ගැන බිම්බ වගේ ඇත්තෝ ගැන පතාචා වගේ ඇත්තු ගැන එකට කොච්චර මේකට ආවද කියන එක උප්පල වන්නා වගේ ඇත්තු. ඒ ඇත්තන්ට මේක පුළුවන් වුණා අප ඉන්න තත්ත්වයට වඩා අවාසනාවන්ත තත්ත්වයේ හිටිය ඇත්තු ආව මේක කියන එක ඒ වගේ උනන්දු ඇති කරගන්න. ඒ වගේ දේ හොඳයි. ඊට පස්සේ පින් කරන්න ඕන. පින් කියන වගේ නේ හිතලා සතුටු වෙන්න ඕන. උඟාත් ಜಾති එනවා මේකට. ඒකෙන් මේක අපි මේ මාර්ගයටම අවතීර්ණ වෙනවා වගේ කුසලයේ උඟක් උදව් කරනවා. එන්සාර අනුස්සති කියනවා හොඳයි. දේවතා අනුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඊට පස්සේ දේවතා අනුස්සති, ඡාගානුස්සති, උපසමානුස්සති. මේ උපසමය ගැන රිෆ්ලෙක්ට් කරන්න ඕන. උපසමයේ විශේෂණ රිෆ්ලෙක්ට් කරන්න. එකක් නෙවෙයි. ඉතින් කල්යාණ මිත්‍රව අවශ්‍යම නිසා තමයි දුහරි කල්යාණ මිත්‍රව අවශ්‍යයි කියලා. ඒකේක සත්‍ය අවබෝධයක මාර්ගයේ අංගයක් ඒ. බුදුසමය බොහොම හොඳයි. අපි ඉතින් මාර්යාගේ අඩබියේ ඇමතිකම් ලැබපු ඇත්තෝ අපි. ඒ නිසා ඉතින් ඒවට අයබෝන් කියන එක තමයි ඉතින්. නමුත් අපි බලමු. නිකම් මෙයාගේ ඒකේ සොල්දාහ විතරක් නෙවෙයි. එයා ලොකු තැන් දීලා තියෙන අපිට විශේෂයෙන් ගමන් මාර්ගයට යනකොට ඒකට අවු දීලා එනවා යන්න දෙන්නේ. බුදුසරණ කල්යාණ මිත්‍ර බුදුසරණ සත්‍යතුමනි අප්‍රමාණපින් මම නැවතරක් කියෙන්නම්. සේනමාත්‍යා එකතෙන් තිරුවන් සරණයි. ඔව් අද ඉතහොඳට සත්‍යතුමත් අනිත් ඉතහොඳට තේරුම් කරලා දුන්න ගොඩක් දේවල් ඉතාම් ප්‍රෝජනත්තුන මට එක් සිතියක් එක දෙයක් මතක් වුණ අපේ ශාන්ති මහත්මය කෙපෝ ඒ ප්‍රශ්නයේ ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට මොකද මං ඉගෙන ගත්ත ක්‍රමයක් මේක දැන් භාවනා කරන්න අපි කියමු මොකක් කර භාවනා කරන්න යනකොට මුලදීම කාමරේක හරි කොහේ හරි ඉන්නකොට කවුරු හරි කෙනෙක් රේඩියෝ එකක් දානවා මා හයියෙන් සද්දයක්. එතකොට ඒකට මේ තරහක් යනවා. මොකද මම මේ වෙලාවෙ මොකද මේක දාන්නේ, මේක දාලා මේ මගේ මේක ඩිස්ටර්බ් වෙනව නේද කියලා. ඒ කියන්නේ ඒක කැඩෙනවා කොහොමත් ඒ භාවනාව නවත්තලා ඉතින් වැඩකට හරි මොකක් හරි වෙනවා. ඉතින් මේකට මට ලැබිච්ච උපදේශය තමයි මෛත්‍රී කරන එක. දැන් මෛත්‍රිය පුරුදු කරන්න කියන එකයි මට ලැබිච්ච ප්‍රදේශය. දැන් අනිත් එක්කලා එක රේඩියෝ එක දැම්මහම මම ඒ මෛත්‍රිය පුරුදු කරනකොට කරන්නේ දැන් මෙයාට මේක අවශ්‍යයි, එයාගේ සනසිල්ලට එයා මේක දාගෙන ඉන්නේ. ඒකෙන් එයාට මේක එයාට මම ඩිස්ටර්බ් කරන්න හොඳ නැහැ. ඒකෙන් එයා කරන දෙයට ඉඩ දීලා මම පැත්තකට වෙන්න ඕන කියන අන්න ඒ විදිය දේ පුරුදු කරන කාලයක් පුරුදු කරගෙන ගියාට පස්සේ ඊට පස්සේ භාවනාවට වාඩි වෙලා අර දැම්මත් අර මෛත්‍රී සිත ඒක සිම් එක කොමාරි හින්ද වෙන්න ඕනේ. අර සද්දෙ ගැන අකමැත්තක් එන්නේ නැහැ. ඒක තියෙද්දිම භාවනාව කරගෙන යන්න පුළුවන්කම ඇති වෙනවා. අනේ ඒ මට්ටමට දියුණු වෙන්න අර ක්‍රමයේ උපකාර වෙනවා කියන එක මට මම ඉගෙනගත්ත ක්‍රමයක්. ඉතින් මම දැන් මේක අනිත් අයට කොහොම වේද කියලා නමුත් මට නම් මේක ප්‍රයෝජනවත් උනායි කියලා කියන විතරක් මම කැමතියි. තිරසන්න. තිරසන්න කියන මාත්මය බොහෝ පිං. බ්‍රුණ මාත්මය ඔබතුමාගේ ප්‍රශ්නය පිළිබඳව අපිට සෑහෙන තරමක සාකච්ඡාව ගෙදුනා. තවදුරටත් උතුමාට තියෙනවා මේ පිළිබඳව අදහසක් බ්‍රුණ මාත්මය. මත්න දැනලස් මේ සැලකියුතු පිළිතුරක් ලැබුණා එකට මම හිතන්නේ අර ඒකේ තව නිරාකරණය කරගන්න දෙයක් නැහැ. ඒක අර තව මේ පොඩි කරුණක් විතරක් මට මිසන එක නයි ඒකේතර ලොකු දෙයක් නෙමෙයි. අර මන්දගාමි වෙන එක අපි ඉලදි පටන් ගන්න එක අපි කොමතර සිත විසුද්ධිය කරා යන්න බෑ කියන අවස්ථාවේ තියෙනකොට තියෙන හදිසිය අර අපි අරහව වගේ පටන් ගන්න එක ඥාන දර්ශන විසුද්ධියට කලින් ඒ தත්ත්වේ ඒ කියන්නේ පරිඋත්ทาน මට්ටමේ කෙලෙස් නතර කරගන්න මට්ටම නෙමෙයි කියන්නේ අනුශේඛ කෙලෙස් මේ මට්ටමින් කෙලෙස් ප්‍රහාණය වෙන්න කලින් ඒක ප්‍රහාණය කරගන්න පුළුවන් කියන ප්‍රඥා සමහර අවස්ථාවලදී ඥාන දර්ශන විසුද්ධියට කලින් යම් කිසි අවස්ථාවකට කලින් අපි ඒක slow වෙන ගතිය එන්න පුළුවන් නේද? ඒ කියන්නේ එතනට මාර්ගයට කියන්නේ යම්කිසි අර නිෂ්ඨාවටම කෙලෙස් කපන තැනට කලින් අර ඒක දැකීම නිසා ඒක මේක සුද්ධ කර ගන්න පුළුවන් කියලා දැකීම ඒ දැන ගැනීම නිසා ඒ අවස්ථාවට එන්න කලින්ම slow වීමක් හෝ විවේක ගැනීමක් සිද්ධ වෙන අවස්ථාවක් වගේ එකක් තේරෙන නිසා මම ඒකටත් යම්කිසි දෙයක් බලාපොරොත්තු වුණා. ඒ කොහොමද ඒ වගේ දයක් වෙන්නේ කොහොමද? ඇයි ඒකට උත්සාහ කරන්න බුණා කියන වගේ එක. තේරුණා. හරි. සත්‍යයෙන්මනේ අපිට ඒ පිටපත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? යම් කිසි ආකාරකින් තේරුම් ගන්නයි. තුදිසරණයි. මම කතා කරනවට වඩා වෙන කවුරු හරි කියන කතා කරනවා නම් හොඳයි. වෙලාවත් අවසන් වෙන්නේ. හැබැයි මෙහෙම ওই අප්‍රමාද කියන එක අවසාන වෙලාව දක්වා තියෙනවා තියාගන්න ඕන. අප්‍රමාදේ කියන එක ගැන හිතෙන්න ඕන අවසාන වෙලාව දක්වා. අපි ටිකටි තියෙනවා ඒක නොතේරුම්කම් නිසා තමයි මෙච්චර කතා කරලා මේ ගැන උනන්දු වෙන්නේ නැත්තේ. නමුත් අප්‍රමාදයට එන්න ඕන කියන එක හිතේ තියෙන්න ඕන. ඒක නිසා තමයි ක්‍රමානුකූලව බුද්ධංග ටික දිනු වෙන්න ඕන කියන්නේ. ඒතර බුද්ධංග කියන අපි දන්නවනේ. ඒ නමුත් විශේෂයෙන් අර අප්‍රමාදේ මගේ ගුරුතුමෙක්ගෙන් අහව දවසක් වෙන ගුරුතුමෙක් කොච්චර වෙලාවක් මේ සති සම්පජාඤ්ඤයෙන් අප්‍රමාදින්ද වොන්ද කියලා ඇලර්ට්නස් අන්තිම හුස්ම දක්වා මේකෙන් ඉන්නෝනේ ඒක කිව් උත්තරේ එතුමා තුම් ගුරුවරේ තවත් තුම් ගුරුවරේ කියනවා ඒක අපේ හිතට සද්දටම වැදෙන මොකද ඒ අත්තු කොච්චර සති සම්පජාඤ්ඤ සීල පරිපූර්ණ සමාධි පරිපූර්ණ ඉන්නවාද කියලා බලුවම් අප්‍රකිට්ටු කරන්නවත් කියලා හිතෙනවා මේ සම්මුතියෙන් කතා කළොත්. නමුත් ඒ ඇතු කිව්වෙත් ඒකයි. සතිය කියන එක හැමදේගෙන පවත්වන. ඒ පවත්වාගෙන යන සතිය සතිය වෙතටම නැඹුරු වෙනවා. සතිය කියලා කිව්ව සිටිවිල්ලක් හිටිනේ ඒ වෙනසෙකට. ඒ සති සම්පජඤ්ඤය මේ සති සම්පජඤ්ඤ භාවය ළඟම රැඳෙනවා. ඒ රැඳුනහම අර ආගන්තුක උපක්ඛිලේශ පුඤ්ඤහෝ පාප ප්‍රපංච වල නෙවෙයි රැඳෙන්නේ, ඉතින් තියෙන ස්ථිරන සකි සුනිතාවි ඒක රැඳෙනවා. අපි හිතමු අසංකත විසංකාරගත සිත්තම නෙවෙයි, නමුත් සංකාර අදුසි. ඒතම් සන්තං ඒතම් පනිතං සබ්බ සංකාර සමතු. ඒතු සබ්බ සංකාර නැතත් අපි 90% සංකාර සමත තියෙනවා නම් ලොකු පස්සද්ධියක් එතන තියෙනවා. ඒක රස විඳින්න ඉගෙන ගන්නවා. එතකොටම එතකොට අර සති සම්පජඤ්ඤේ දැන් ඇහැට කනට දිවට නාසයට ඉන්ද්‍රිය වකුතු මේ අතපය වකුතු කියලා දිගහැරෙට වම දකුණ නැත්තම් ඔසමනා තියෙනවා. මතක් වෙනවා. ඔගේ නාම රූප පරිච්ඡේද ඥානෙට එන්න ක්‍රම හදලා තියෙන්නේ. ඒ ඔක්කොටමත් යොදන සති අන්තිමේදී අර ප්‍රබස්සර චිත්ත කියන සත් ඒක අහවල් දෙන්නේ නෙවෙයි. නමුත් ඒ සතිය ළඟම සතිය නතර වෙනවා. ඒතොර විවේක නිශ්චිත විරාග නිශ්චිත සති සම්බොජ්ජංග කියන තියෙන්නේ. එතෙන්ට ආවහම ඉතින් ඒ එතෙන්දි තමයි අපට සැබෑම කියලා කෙනෙකුත් නැහැ. නමුත් හම්බ වෙන්නේ මේක නේද මේ කියලා. ඊට පස්සේ කරන දේවල් ඒකට ඉස්සර බලපෑම් කරන්න ඊට පස්සේ මම කියන එක නා. ඊට පස්සේ පස්චිම ජනතාවට අනුකම්පාවෙන් බොහෝ විට ඒක යෙදෙන උත්තමයන් වහන්සේලා මාක්‍යෝස්චේත 48ක් කියන්න වෙන්නේ වෙන වෙන කාරණාක කියලා. ඒ සමහර ඒවා මම දන්නේ නැහැ. ඒ වගේ කියන්න දන්න හරිය තමයි විශේෂ අවධානයකින් ආවේ තේරෙන හරිය. නමුත් අපිට උනන්දු තියෙන්න ඕන කෘතඥතාවයේ තියෙන්න ඕන බුදුහාමුදුරගෙන ශ්‍රද්ධාව තියෙනකොට බොහෝ දේවල් මතුවෙන්න පටන් ගන්න. අපි නිරන්තරයෙන් කියන්නේ මූලික කර්මස්ථානයකුත් සති සම්පජඤ්ඤේ ඉරියාපත මානසිකාරය ත්‍යාගන් ඉරියාපත සම්පජඤ්ඤය ත්‍යාගත්තාම හරියනවා හුඟක් වෙලාවට. බුදු සරණයි. බොහොම පින් සතියද මෙන්නේ ඒ කර්ම වලට. ඇත්තම කියනවා නම් ඒ කලින් කියපු උත්තරෙන් මම සෑහෙන සෑහීමකටපත් වුණා. දැන් කියපු එකේත් අර දන්න ධර්මෙන් හරි කියන කවුන් වලින් මම හිතන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක මම කියන්නේ උපරිම මේක කරලා තියෙනවා වගේ එක තමයි මට තේරෙන්නේ. මේකට එහා මගේ තියෙන ඒ අඩුපාඩු ටික හදාගන්න එකයි තියෙන්නේ. දැක්ක අර කරුණ දැක්කේම හරි කල්යාණ මිත්‍ර සේවනයෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නා. ඒ සීමාවේ උපරිම මට ලැබුණා වගේ එකක් තමයි තේරෙන්නේ. සමහර කරුණ මේ තේරුම් ගත්තේ ඉතුරු හරියටින් මගේ කොටස තමයි දැන් තියෙන්නේ කියන එක තේරෙනවා. ඉන්න බොහොමකින් ඒකට වඩා දෙයක් මම හිතන්නේ කල්යාණික හැටියට මේ වෙරලා තියෙන සේවාව උකට වඩා තියෙන දෙයක් නම් මම බලාපොරොත්තු වෙන්නේ මේකට වඩා හම්බුනේ මට ඒක අර يعني තව බෝනස් එකක් මිස මදිකමක් නම් නෙමෙයි. මට ඒක කියන කරුණම සෑහඳ වැදගත් කියලා මම කියන්න කැමති. තෙරුවන් සරණයි බුදුන් වහන්සේ අනිවාර්යයෙන්ම මම හිතනවා මේ සාකච්ඡාවලදී අපිට ලැබෙන අනුග්‍රහය වගේම අපි උනන්දු කෙරෙවීම පිළිබඳව නම් අපිට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඒව සෑහෙන අනුග්‍රහයක් අපිට ලැබෙනවා අපේ දිනදා ජීවිතයේදී මේ ධර්ම මාර්ගයේම තව තව දුරට අපේ පුහුණු කරන දේවල් දියුණු කරන්න අනිවාර්යයෙන්ම අපිට අත්වලක්. ඒ වගේම හැමෝගෙම උනන්දුවත් හරහා අපි මොන්තර කලන වැටක් ගොඩ නගාගෙන යන ගතියක් වගේ තේරෙනවා අපි හැමෝම එකිනෙකාට උනන්දු කරවමින්. ඉතින් අද දවසේ චිත්ත විසුද්ධිය සම්බන්ධයෙන් අපිට සෑහෙන සාකච්ඡාවක් යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒක අපි ප්‍රායෝගික ජීවිතයට හුරු කරගන්න තම තමන් දක්ෂ විය යුතු බව තමයි මට පෞද්ගලිකව මට කියාගත්තේ. එහෙමනම් සත්‍යසමනී සවන්නට සිසිලස වෙනුවෙන් අපි ඔබතුමාට ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේවල් අපිට මතු කරලා දීලා අපේ නිර්වාණ ගමන් මාර්ගයට අච්චරක්මේ විදිහට ලබා දීම පිළිබඳව ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් නැවතවරක් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමාවටපත් කරන්න හැම දිනටම තෙරුවන් සරණ පත්මින් සත්‍යසමාට යොමු වෙනවා. තෙරුවන් සරණයි. සතාගිතයන් වහන්සේට නමස්කාරය. වහන්සේ ආර්ය උත්තමයන් ගැන කතා කරනකොට උන්වහන්සේලා ළඟ කෘතඥතා පූර්වක වන්දනා කෝටියක් පිරිනමන්න පුළුවන් අපිට. නිසා ඒ සංඝානුස්සති බුද්ධානුස්සති ඊට පස්සේ ධම්මානුස්සති තියෙනවා. අපි උන්වහන්සේ නමස්කාර කර අපි සිත් පිරිසිදුයි, පිරිතුරු, නිර්මලයි, උතුම් පැතුම් රසතරු මේ ජීවිතේ මේ භවයේ මේ සිරුර දරා පෝෂණය කළ ඒ කාන්තාව මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්වා. පියානන්ද පරමු යහපතම දකිත්වා. ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා, වාසනාවන්ත වේවා. සසර මසනතුරු උදාර ගති පැතුම් ඇති කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිතුරියන් පමණක් මැස්සට ලැබේවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මුහුකුරා ගොස් අපේසේ සඳහා අප්‍රමාණ මිත්‍ර සමූහයකට ලෝක සත්‍යයට උදව් කිරීම සඳහා පරම ශාන්ත සුඛය නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අනිත් උත්තම වූ ගුරුතුමන් වහන්සේලාට ගුරුතු තුමියන්ටද නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. සතු සතු සතු දරුවන් සම්මා. සතු සතු සතු දරුවන් සම්මා. සතු සතු සතු දරුවන් සම්මා.